බුද්ධම් වන්දේ ධම්මං වන්දේ සංඝං වන්දේ බුද්ධං ධම්මං සංඝං වන්දේ විඤ්ඤා උප්පතං සෙට්ඨා අවිඤ්ඤානිපතං වරං සංඝෝ පවජමානානං බුද්ධෝ පවදතං වරෝති. ලොස් ඇන්ජලිස් බෞද්ධ විහාරස්ථාන වාසී ගෞරවනීය මහා සංඝරත්නයේ අවසරයි සැනවත් වාසනාවන්ත පින්නතුනි, අදත් පින්නතුන් බලාපොරොත්තු වන්නේ සිරිත් පරිදි මාසිකව සීල වැඩසටහනෙහි සිදු කෙරෙන ධර්ම සාකච්ඡාවට ධර්ම දේශනාවට හුඟකන් දෙන්නටයි. 2012 වර්ෂයේහි මේ ජූනි මාස පුන් පසළොස්වක පොහොදා සිල් සමාදන් වෙච්ච පිරිස හැටියට අද මේ පුන් පොහොය දිනෙහි වැදගත්කමත් අපි මතකට හරිය සිහිපත් කළ යුතුයි. ඔබ ශ්‍රී ලංකාවේ සිටියනම් මේ අවස්ථාව බොහෝ ඉහලින් සමරන අවස්ථාවක්. ඒ වුණත් මේ තියෙන කාලයේහි තියෙන රෝගාබාධ නිසා අප මේ විදියට වෙන්වෙන් මහරි ධර්මයේ හැසිරුණත් මේ පොසන් පොහෝ දිනෙහි තියෙන වැදගත්කම කෙටියෙන් හෝ අපි සිහිපත් කළ යුතුයි. භාගතුන් වහන්සේගේ පරිනිර්වාණයෙන් වසර 236කට පස්සේ සිදුවෙච්ච මහින්දාගමනය, නැත්නම් මිහිඳු මහරහතන් වහන්සේගේ ශ්‍රී ලංකා සම්ප්‍රාප්තිය නිමිති කරගෙනයි අද අප විශේෂයෙන්ම මේ පොහොය පොසන් පොහොය සමරන්නේ. ශාසන ඉතිහාසයෙන් දෙස බලන විට මේ සුවිශේෂී සංදිස්ථානයක් වුණා. එදා දඹදිව බුද්ධ පරිනිර්වාණයෙන් වසර 236කට පස්සේ සිදු කරපු ධර්ම සංගානාව, තුන්වෙනි ධර්ම සංගානාවේ සිදුවෙච්ච සුවිශේෂී සේවාවක් විදියට ලෝක රටවල් 9කට බුදුදහම ව්‍යාප්ත කළා. ඒ ප්‍රතිඵලයක් වශයෙන් අශෝක රජතුමාගේ පුත්‍ර රත්නයක් වන මහින්ද මහරහතන් වහන්සේ ඉත්තිය, උත්තිය, බද්ධිය, සම්බල කියන මේ උපසමදා ස්වාමීන් වහන්සේලාත්, සුමන සාමණේරයන් වහන්සේත්, එවාගේම බණ්ඩක උපාසකතුමා ඇතුළු මේ පිරිස එදා දේවානම්පියතිස්ස රජතුමාගේ සමයෙහි මිහින්තලයට වැඩම කරලා ශ්‍රී ලංකා වාසීන බුදුදහම උරුම කළ දීමත් සමගම එතැන් පටන් ශ්‍රී ලංකා බුද්ධ ශාසනය තුළ ශ්‍රී ලාංකිකයන් සිදු කළ සුවිශේෂී ශාසන කර්තව්‍යයට මූලික පදනම වැටුනේ අදවැනි පොසොන් පොහොය දිනක සිදු කෙරුණු ඒ සන්දර්මයේ ශ්‍රී ලංකාවට රැගෙන යාමේ ප්‍රතිඵලයක් විදියටයි. එදා මිහිඳු මහරහතන් වහන්සේ මේ කටයුතු සිදු කළේ ඉතාම බුද්ධිමත් විදියට, එවාගෙම රාජ්‍ය තාන්ත්‍රික විදියට. මිහිඳු මහහිමියන්ට ශ්‍රී ලංකාවට වැඩම කරන්න ආරාධනාව ලැබෙන විට එවකට ලංකාවේ රාජ්‍ය කළේ මුඩසීව කියන රජතුමා, නැත්නම් දේවානම්පියතිස්ස රජතුමාගේ පිය රජතුමා. මිහිඳු මහහිමියන් කල්පනා කළා මුඩසීව රජතුමා වැනි වයෝවෘද්ධ මහලු රජෙකු සමග මේ වගේ සුවිශේෂී ශාසනික කටයුත්තක් සිදු කිරීම දුෂ්කර බව තේරුම් අරගත්තු උන්වහන්සේ මුඩසීව රජතුමාගේ රාජ්‍ය සමය නිමාටපත් වෙනතුරු උන්වහන්සේ ආරාධනා ලැබුණත් ඉන්දියාවේ වේදිසා කුරවරයෙහි ටික කලක් උන්වහන්සේ කාලය ගත කළා, මාස කීපයක්. ඒ විතරක් නෙවෙයි, උන්වහන්සේ ඒ ගත කරන සමය තුළ ශ්‍රී ලංකාවේ භාෂාව, ඒ වගේම සංස්කෘතිය, රජතුමාගේ අලුතෙන් පත්වෙන රජතුමාගේ ස්වභාවය, මේ වගේ සියලු කාරණා පිළිබඳව උන්වහන්සේ අධ්‍යයනය කළා. ඒ විතරකුත් නෙවෙයි, ත්‍රිපිටකය අටුවා සහිතව සියලක්ම උන්වහන්සේ ධාරණය කිරීම ආදී කටයුතු මේ කාලය තුළ සිදු කරන ආකාරයයි ශාසන ඉතිහාසයේ දැක්වෙන්නේ. අදත් ඔබ දන්නවා රාජතාන්ත්‍රික විදියට නැත්නම් තානාපති සේවයට එක රටකින් තවත් රටකට කෙනෙක් යනවා නම් ඒ යන කලින් අලුතෙන් යන රටෙහි භාෂාව, සංස්කෘතිය, ආගම ආදී කටයුතු පිළිබඳව කලින් අධ්‍යයනය කරනවා. ඒක වර්තමානයේ සිදු කරන දෙයක්. නමුත් වෙනතන මීට බොහෝ කාලයකට කලින් වසර 2300කට අධික කාලයකදී මෙවැනි ඉතාම දුරදර්ශී ක්‍රියාවලියක් එදා මිහිඳු මහරහතන් වහන්සේ ක්‍රියාකලා උන්වහන්සේට අනුගතව හැසිරුණා. ඉතින් එහි ප්‍රතිඵලයක් විදිහට තමයි දේවානම්පියතිස්ස රජතුමාගේ සම්ප්‍රාප්තිය සමගම මිහිඳු මහරහතන් වහන්සේ ලංකාවට වැඩම කරලා ඉන් අනතුරුව විශේෂයෙන්ම රජතුමාගේ බුද්ධි පරීක්ෂණයක් සිදු කරලා ශ්‍රී ලංකා වාසීන්ට මේ දහම උරුම කළ දුන්නා. ඒ විතරක් නෙවෙයි උන්වහන්සේ ශ්‍රී ලංකාවෙහි අය පැවිදි කරවලා ලංකා භූමිය තුළම ඔබ සම්මදා කරලා ඒ අයටම මේ ශාසන ගුරුමය ලබා දුන්නා. එපමණක් නොවේ උන්වහන්සේගේ නැගණිය වෙච්ච සංඝමිත්තා මෙහෙණියට ආරාධනා කරලා ශ්‍රී ලංකාවට ජයශ්‍රී මහා බෝධි ශාඛාවක් වැඩම වීමත් සිදු කළේ මේ ස්වාමීන් වහන්සේගේ මූලිකත්වයෙන්. ඉතින් ඔබ දන්නවා මේ බුදු සමය ශ්‍රී ලංකාවට දායාද කිරීම සමගම එතැන් පටන් ශ්‍රී ලාංකික භික්ෂුන් වහන්සේලා බුදුදහම සුරක්ෂිත කිරීමත් ව්‍යාප්ත කිරීමත් සිය බාහදූර කාර්යයක් වගකීමක් කොට සැලකුවා. එපමණක් නෙවෙයි මේ සද්ධර්මය අඛණ්ඩව රැකගෙන යන්නට උන්වහන්සේලා ඉතාම දුරදර්ශීව ක්‍රියා කළා. බුදවර්ෂ 236 ඉඳලා 440 දක්වා වසර 200කට අධික කාලයක් කටපාඩමින් මේ ත්‍රිපිටක බුද්ධ ධර්මයේ නිර්මල ථේරවාදී බුදුදහම ආරක්ෂා කළේ ශ්‍රී ලාංකික භික්ෂුන් වහන්සේලා. ඉන් අනතුරු ඇතිවෙච්ච විශේෂයෙන් වළගම්බ රජතුමාගේ සමයේ ඇතිවෙච්ච බැමිණි තියාසය වැනි අතිශය දුෂ්කර කාලවල මුහුණ පාපෝ දුෂ්කර අවස්ථාවන්හි ප්‍රතිඵලයක් විදියට ස්වාමීන් වහන්සේලා තීරණය කළා මේ බුද්ධ වචනය ග්‍රන්ථාරූඪ කරන්න ඕන, මතු පරපුරට නොනැසී පාත්‍රා ගන්නට කියන අදහස. ඒ නිසාම තමයි එදා ආලෝක ලිනේදී මේ ත්‍රිපිටකයේ ග්‍රන්ථාරූඪ කරලා වඩාත්ම ස්ථාවර ලෙස මේ බුදුදහම පරපුරෙන් පරපුරට ඉදිරියට නැගෙන යන පුළුවන් විදියට මේක සුරක්ෂිත කළේ. මෙන්න මේ කටයුත්තේදී ශ්‍රී ලාංකික රජවරුන්, ඇමතිවරු, ඒ වගේම ධනවත් අය, සාමාන්‍ය මිනිසුන් හැම දිනෙකම ශක්ති ප්‍රමාණයෙන් මේ සම්බුද්ධ ශාසනය සුරක්ෂිත කරන කටයුතු කළා. රජවරු කලින් කල ශාසනයට අනුග්‍රහ දැක්වුවා. මහා දාගය විහෙර විහාරස්ථානය ඉදි කළා. මහා උසස් භූමි විහාරස්ථානය සඳහා පූජා කළා. මහා ගල් පර්වත බුදු පිළිම වහන්සේලා බවට පත් වුණා. එපමණක් නෙවෙයි මහා ඝන කැලෑවල් රහතන් වහන්සේලාගේ සිල්වත් ගුණවත් ස්වාමින් වහන්සේලාගේ ශේම භූමි බවට පත් වුණා. ශ්‍රී ලාංකික සංස්කෘතිය බුදුදහමෙන් පෝෂණය වෙලා ගුණදහමෙන් වැඩිලා ලෝකයේ හැමෙහි ධර්මද්වීප යන නාමයෙන් ප්‍රචලිත වුණා. අන්නේ උතුම් දිනේ සමරලයි අද දින අප මේ සීලාදී ප්‍රතිපත්තියෙහි නිරත වන්නේ. පින්තුනි, අද ධර්ම දේශනාව සඳහා අප මාතෘකා වශයෙන් තෝරාගත්තේ ත්‍රිපිටකයේහි සංයුත්ත නිකායෙහි දේවතා සංයුත්තේ එන බුද්ධි කියන සූත්‍රය. දිනක් භාග්‍යවතුන් වහන්සේ වැඩ ඉන්න සමයෙහි රාත්‍රී යාමෙහි එක්තරා දෙවි කෙනෙක් බුදුරජාණන් වහන්සේ වෙත ඇවිල්ලා ප්‍රශ්නයක් ඇහුවා. ප්‍රශ්න හතරක් ඇත්තෙම ඇහුවා ගාථාවක් ඉදිරිපත් කරමින්. ඒ ගාථාව තමයි කිංසෝ උප්පතතං සෙට්ටං කිංසෝ නිපතතං වරං. ඊළඟට කිංසෝ පවද මානානං කිංසෝ පවද මානානං කිංසෝ පවදතං වරං. මේ දෙවියන් බුදුරජාණන් වහන්සේගෙන් අහනවා කිංසෝ උප්පතතං සෙට්ටං, උඩට නැගෙන දේවල් අතුරින් මොකද්ද උතුම්ම දේ කියලා. ඊනට අහනවා කිංසෝ නිපතතං වරං, පහළට වැටෙන දේවල් වලින් මොකද්ද උතුම්ම දේ කියලා. ඊනට අහනවා කිංසෝ පවජ මානානං, ඇවිදින අය අතුරින් කවුද උතුම්. ඊනට අහනවා කිංසෝ පවද මානානං, කතා කරන අය අතුරින් කවුද උතුම් කියලා. දෙවි කෙනෙක් බුදුරජාණන් වහන්සේ සමීපයට ආවිල්ලා අහනවා උඩට නැගෙන දේවල් අතරින් මොකද්ද උතුම්ම දේ? පහළට වැටෙන දේවල් වලින් මොකද්ද උතුම්ම දේ? ඇවිදින අය අතරින් කවුද උතුම්? කතා කරන අය අතරින් කවුද උතුම් කියලා. මේ දෙවියන් ප්‍රශ්නේ අහනකොටම තවත් දෙවියෙකුට පිළිතුරු ගාථාවක් ඉදිරිපත් කරනවා. ඒ දෙවියාගේ තිමිච්ච දැනුමේ ප්‍රමාණයට ගාථාවකින් අර ඉදිරිපත් කරපු ප්‍රශ්න හතරට උත්තර සපයනවා. මේ දෙවියා මොකද්ද සඳහන් කරන්නේ? බීජං උපතතං සෙට්ටං. උඩට නැගෙන දේවල් අතුරින් බීජ නැත්තම් යම්කිසි ගසක අංකුරයක් කියන එක උතුම් කියලා දේශනා කළා. උඩට නැගෙන දේවල් අතුරින් බීජය උතුම් කියලා දේශනා කළා. ඊළඟ දේශනා කරනවා මේ දෙවියා සඳහන් කරනවා වුට්ටේ නිපදතං වරා. පල්ලෙහාට වැටෙන දේවල් අතුරින් වැස්සයි උතුම් කියලා. ඊළඟ සඳහන් කරනවා ගාවෝ පවජමානානම්. ඇවිදින සත්‍යයන් අතුරින් ගවයා උතුම්. ඊළඟට පුත්තෝ පුතා සඳහන් කළා පවදතං වරං. කතා කරන අතුරින් පුතා උතුම් කියලා. එදා ಭಾರತೀಯ ජන සමාජයේ කෘෂිකාර්මික ජනපදයක් විදියට කෘෂිකාර්මික පරිසරයක් පැවතිච්ච රටක් විදියට ඒ වගේම ගවයා මූලිකව ගව සම්පතට නැත්නම් පස්ගෝ රසියට මූලිකත්වයේ තිබු සමාජයක් විදියට ඔවුන් කෘෂිකර්මාන්තය නිසා ඔවුන් අපේක්ෂා කළා නිතරම වැස්ස ප්‍රාර්ථනා කළා. ඒ විතරක් නෙවෙයි ගවයන් ලොකුම සම්පත විදියට සැලකුවා. නැති ගෝසමිතන් දරන් කියලා ඔවුන් සැලකුවේ. ඒ විතරක් නෙවෙයි තමන්ට දරුවන් ලැබීම දරු සම්පත උතුම් දෙයක් වට සැලකුවා. ඒ දරු සම්පත සංකේතවත් කරන්නේ ඒ දරුවාගේ හඬ ඇසීම දෙමාපියන්ට ප්‍රියමනාප දෙයක්, කතා කිරීම ප්‍රියමනාප දෙයක් විදියට එදා සැලකුවා. අන්නේ නිසා තමයි මේ දෙවියා සඳහන් කළේ බීජං උපතං සෙට්ටං. උඩට නැගෙන දේවල් අතරින් බීජය නැත්තම් අංකුරය නැත්තම් ගෙඩිය පැලය කියන එක උතුම් කියලා. ඒ වගේම සඳහන් කළා වුට්ටේ නිපදතං වරා. පහළට වැටෙන දේවල් අතරින් වැස්ස උතුම් කියලා දේශනා කළා. ඊළඟට සඳහන් කරනවා ගාවෝ පවජමානනම්. ගවයා ඇවිදින සත්‍යයන් අතුරින් ගවයා උතුම් කියලා දේශනා කළා. පුත්තෝ පවදතං වරෝ. කතා කරන අතුරින් පුතා උතුම් කියලා දේශනා කළා. මෙන්න මේක තමයි ඒ දෙවියාගේ උත්තරය උනේ. ඊළඟට පින්නතනිය බුදුහාඳුරගේ උත්තරය ඉදිරිපත් වෙනවා. භාග්‍යවතුන් වහන්සේ මෙහිදී උන්වහන්සේගේ පිළිතුර දේශනා කරනවා. මොකද පිළිතුර? බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා විද්‍යා උපදතං සෙට්ටා අවිද්‍යා නිපදතං වරා. සංඝෝ පවජමානානං බුද්ධෝ පවදතං වරෝ. විද්‍යා උපදතං සෙට්ටා. විද්‍යාව ආලෝකය ප්‍රඥාව කියන කාරණේ තමයි උඩට නැගෙන දේවල් අතුරින් ඉස්මතු වෙන දේවල් අතුරින් උතුම් කියලා දේශනා කළා. අවිද්‍යා නිපදතං වරා. පල්ලෙහාට වැටෙන දේවල් වලින් අඩු වෙන දේවල් අතුරින් නැත්තම් ප්‍රහීන වෙන දේවල් අතුරින් අවිද්‍යාව උතුම් කියලා දේශනා කළා. සංඝෝ පවජමානානම්. ඇවිදින අතුරින් අර දෙවියන් සඳහන් කළේ ඇවිදින අතුරින් ගවයා උතුම් කියලා. එහෙම සඳහන් කළේ ඒ අය ඒ ගවයාගෙන් පස්කෝ රසය ලැබෙන නිසා, ගවයාගෙන් ගොම ආදිය ලැබෙන නිසායි ඔවුන් එහෙම සැලකුවේ. නමුත් භාගතුන් වහන්සේ දේශනා කරන්නේ සංඝෝ පවජමානානම්. මේ ඇවිදින අය අතුරින් මේ මිහිමත සනසමින් ලෝවැසියන්ට සදහම් නැමැති අමා කිරිදිය බෙදා හරිමින් දුටුවන්ගේ නෙත්සි සනසමින් සුගතිගාමී මාවතත් නිර්වාණගාමී මාර්ගයත් ලෝවැසියන් වෙත ඉදිරිපත් කරමින් මේ මිහිමත වැඩම කරන ස්වාමින් වහන්සේලා සංඝරත්නය ඇවිදින අය අතුරින් උතුම් කියලා දේශනා කළා. යන සඳහන් කරනවා බුද්ධෝ පවදතං වරෝ. කතා කරන අය අතුරින් භාෂාව භාවිත කරන අය අතුරින් බුදුරජාණන් වහන්සේ උතුම් කියලා දේශනා කළා. පින්වතුනි මේ ගාථාවයි අද අප මාතෘකාවසෙන් තෝරාගත්තේ. විද්‍යා උපදතං සෙට්ටා අවිද්‍යා නිපදතං වරා සංඝෝ පවඤ්ඤමානානං බුද්ධෝ පවදතං වරෝ. උඩර නැගෙන දේවල් අතුරින් ඉස්මතු වෙන දේවල් අතුරින් විද්‍යාව ප්‍රඥාව උතුම්. පහළට වැටෙන දේවල් අතුරින් අවිද්‍යාවයි හොඳම දේ. ඇවිදෙන අතුරින් සංඝරත්නිය උතුම්. ඊළඟ සඳහන් කරනවා කතා කරන අතුරින් බුදුරජාණන් වහන්සේ උතුම් කියලා. පින්නතුනි මේ ගාථාවෙන් විශේෂයෙන්ම සඳහන් වන්නේ විද්‍යාව පිළිබඳවත් අවිද්‍යාව පිළිබඳවත් සංඝරත්නය පිළිබඳවත් බුදුරජාණන් වහන්සේ පිළිබඳවත්. මේ අතුරින් අපි බුද්ධරත්නය ගත්තොතින් මේ ලෝකයේ කතා කරන අතුරින් ලෝකයට අර්ථවත්ම දේශනා කරේ බුදුරජාණන් වහන්සේ. උන්වහන්සේගේ හැම දහම් පදයක්ම අර්ථවත් දෙයක් වුණා. ඒ විතරක් නෙවෙයි සත්‍යවාදී දෙයක් වුණා. ඇතැම් විටේදී ප්‍රිය නැති වුණත් අවස්ථාවෝචිතව කාලෝචිතව කාලඤ්ඤෝ කියපු විදියට නිසි කල් බලලා නැත්තම් කාලේන ධම්ම සවණං කාලේන ධම්ම සාකච්ඡා කියපු විදියට සුදුසු කල්හි සුදුසු වේලාව බලලා තමයි ධර්ම දේශනා ධර්ම සාකච්ඡා උන්වහන්සේ විසින් සිදු කළේ. පින්නතුනි බහගතුන් වහන්සේ සාරසංගය කලබලක්ෂයක මහා උත්සාහයක ප්‍රතිඵලයක් ලෙස උන්වහන්සේගේම ඥානයෙන් සර්වතථා ඥානයෙන් සම්මා සම්බුද්ධත්වයේ සාක්ෂාත් කිරීමෙන් පසුව උන්වහන්සේ එදා අනේක ජාති සංසාරං ගාථාවෙන් ආරම්භ කරලා අපමාදේන සම්පාදේත කියන 80 වෙනි විහිදි දේශනා කරපු යමසාන බුද්ධ වචනේ දක්වා වූ මේ හැම දේශනාවකම ඇතුළත් වන්නේ අපේ හිතෙහි දුක් පීඩා නිවන මාර්ගත රාගාදී ක්ලේශ ධර්මයේ ප්‍රහීණ කරන මාර්ගය නැත්තම් මානසික සුවය මානසික සතුට ලබන මාර්ගයයි උන්වහන්සේ දේශනා කළේ. උන්වහන්සේ යථාවාදී තථාකාරී වුණා. ඒ වගේම තථාවාදී යථාකාරී වුණා. යම්කිසි විදියක උන්වහන්සේ කතා කරනවා නම් ඊට අනුව ක්‍රියා කළා. යම්කිසි විදියකින් ක්‍රියා කරනවා නම් ඊට අනුව උන්වහන්සේ කතා කළා. මෙන්න මේ නිසා බුදුරජාණන් වහන්සේට අපි සුවිශේෂී ගුණයක් දක්වනවා සුගත කියලා. මනා ගමන් නැති උත්තමයන් වහන්සේ. ඒ වගේම මනා වචන නැති උත්තමයන් වහන්සේ. බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ඒ සද්ධර්මය 84,000ක් ධර්මස්කන්ධයේ විදියට අද දෙවියන් බමුන් සහිත මේ ලෝකයා අපමණ ගෞරවයෙන් පිළිපදින්නේ. උන්වහන්සේගේ ඒ වචනයේ තිබෙච්ච බලය, ශක්තිය, සත්‍යවාදී බව සහ අර්ථවත් බව නිසා. ලෝකයේ විවිධ ආගම් තිබුණත් ඒ සියලුම ආගම් අතුරින් දිනෙන් දින ලෝකයාගේ වඩාත්ම සම්භාවයට පත්වෙන ඉතාම සුවිශේෂී දේශනයක් වුණා බුදුරජාණන් වහන්සේගේ මෙන්න මේ වචනය. එනිසා ලෝකයාම් කිසි කෙනෙක් කතා කරනවා නම් ඒ කතා කරන සියලුම වචන අතුරින් පින්නතුනේ බුදුරජාණන් වහන්සේගේ වචන උතුම් වුණා. ඔබ ඇතැමිට විවිධ මනෝවිද්‍යාඥයන්ගේ, සමාජ විද්‍යාඥයන්ගේ, මානව විද්‍යාඥයන්ගේ, ඒ වගේම මනෝචිකිත්සකවයන්ගේ යම්කිසි දේශනා උපදේශ වහනවා නම් ඇතැමිට ලෝක ප්‍රකට මහා දාර්ශනිකයන්ගේ, මනෝවිද්‍යාඥයන්ගේ දේශන දෙස බලන විට බුදුරජාණන් වහන්සේ දේශනා කරපු එක සූත්‍රයක්, එක ගාථාවක්, එක වචනයක් කොච්චර වටිනවද කියලා ඔබට තේරුම් ගන්න පුළුවන්. තාම සරලව කියවතින් මෙත්ත සූත්‍රය, එහෙමත් නැත්නම් කරණීය මෙත්ත සූත්‍රය අඩංගු කරනෝ යම් කිසි කෙනෙකුගේ පෞරුෂය දිනු කරගන්නත්, මානසික සුවතාව දිනු කරගන්නටත්, ප්‍රඥාව දිනු කරගන්නටත් කොයිතරම් වටිනවාද කියලා අපට තේරුම් ගන්න පුළුවන්. මංගල සූත්‍රේන කරුණෝ කොයිතරම් අපේ ජීවිතයට අර්ථවත්ද කියලා තේරුම් ගන්න පුළුවන්. මහා සතිපට්ඨානේන සූත්‍රේ කරුණෝ කොයිතරම් දුරට අපේ ජීවිතයට ප්‍රායෝගිකව කරන්න පුළුවන්ද කියලා අපිට තේරුම් ගන්න පුළුවන්. යතර පින්නතුනි එක් ගාථාවක් ගත්තත් බලන්න උට්ටානවතෝ සතිමතෝ සුඛිකම්මස්ස නිසමකාරිනෝ සඤ්ඤතස්සච ධම්ම ජීවිනෝ අප්පමත්තස්ස යසෝ විවණ්ඩති. මේ එක ගාථාවක් ගන්න බලන්න පින්නතුනි උට්ටානවතෝ උත්සාහයෙන් වැඩ කිරීම, සතිමතෝ සිහියෙන් අවධානයෙන් සිටීම. සුචිකම්මස්ස හොඳ පිරිසිදු කර්මවලින් කයින් වචනයෙන් සිතින් ක්‍රියා කිරීම. නිසම්මකාරිනෝ අවස්ථාවෝචිත ප්‍රඥාව. සඤ්ඤතස්සච කයින් වචනයෙන් සිතින් සංවර වීම. හොඳ ඩිසිප්ලින් එක. ඊළඟට ධම්මජීවිනෝ ධර්මානුකූල ජීවිතය. අප්‍රමත්තස්ස අප්‍රමාදීව ක්‍රියා කිරීම. යම්කිසි කෙනෙක් කීර්තියට පත් වෙන කැමති නම් මේ සමාජය තුළ ගෞරවාන්විතව ජීවත් වෙන කැමති නම් මෙන්න මේ ලක්ෂණ හත පිළිපදින්න කියලා බුදුහාමුදුරුවෝ දේශනා කරනවා. මෑත කාලේ ලෝකේ ඊටාම ප්‍රකට වෙච්ච ඉගැන්වීමක් තමයි චිත්ත වේග බුද්ධිය කියන කාරණේ. අපි IQ නැත්තම් EQ කියලා හඳුන්වන intelligent quotient කියන එක නැත්තම් emotional quotient කියන එක emotional intelligence කියන කාරණේ. මෙන්න මේ චිත්ත වේග බුද්ධියේන කරුණ පිනතුනි සියල්ලක්ම ඊටත් වඩා ඊටාම ලස්සනට මේ එකම ගාථාව තුළ කොයිතරම් දුරට සංක්ෂිප්ත වෙලා තියෙද කියලා අපිට තේරුම් ගන්න පුළුවන්. මේ හැම දෙයකින්ම තේරුම් ගන්න පුළුවන්කම තියෙන්නේ බුදුරජාණන් වහන්සේගේ වචනේ තිබිච්ච සත්‍යවාදී බව, අරතවත් බව, ප්‍රබලත්වය තමයි අපට දැක ගන්න පුළුවන්කම තියෙන්නේ. ඊළඟට සංඝෝ පවජමානානම් මේ ලෝකයේ ඇවිදින ඇතුරින් සංඝරත්නය උතුම් අනුත්තරම් පුණ්‍යකෙත්තන් ලෝකස්සය කියපු විදියට ලෝකයාගේ අනුත්තර පුණ්‍යශේස්ත්‍රයේ විදියට මහා සංඝරත්නය හඳුනනවා. ඇයි ඒකට හේතුව? මේ ලෝකයේ අයට තමන්ගේ පුණ්‍ය නැමැති බීජයන් වැපිරීමට තියෙන උතුම්ම වූ පින්කෙට තමයි මහා සංඝරත්නය කියලා කියන්නේ. ඒ විතරක් නෙවෙයි, ඒ සංඝරත්නය ඇසුරු කරනකොට, උන්වහන්සේලාට උපස්ථාන කරනකොට අපට පිනක් ලැබෙන විතරක් නෙවෙයි, සංඝරත්නය අපි මෛත්‍රී සාගතය ඇසුරු කරනකොට සංඝරත්නයෙන් අපට ධර්මයෙන් උපකාර කරනවා, ප්‍රතිපකාර කරනවා. අන්නේ සද්ධර්මයේ ශ්‍රවණය කිරීමෙන් ධර්ම රත්නය හඳුනා ගැනීමටත්, ධර්මයේ ඔස්සේ බුද්ධ රත්නය හඳුනා ගැනීමටත්, බුදු දාම සංඝ කින තෙරුවන ලෝකයේ සජීවී කිරීමටත් අපට මූලික සජීවී රත්නය බවට පත් වෙන්නේ සංඝ රත්නය. එදා බුදුරජාණන් වහන්සේගේ කාලේ භාගතුන් වහන්සේ පළවෙනි රහතන් වහන්සේලා සැටනමට දේශනා කළේ මහණෙනි චාරිකාණී හැසිරෙන චරිත භික්ඛවේ චාරිකම් බහුජන හිතාය, බහුජන සුඛාය, අත්තාය, හිතාය, සුඛාය, දේව මනුස්සානම්, දේශේද භික්ඛවේ ධම්මං, ආරි කල්යාණං, මධ්‍ය කල්යාණං, පරියෝසානේ කල්යාණං, සාත්තං සම්ව්‍යඤ්ජනං, කේවල පරිපොන්නං, බ්‍රහ්මචරියං ආදී වශයෙන් දේශනා කරන්නේ. මහණෙනි, දෙනමක් එකමග නොගසින් ගම්දරව් සැරිසරා හැසිරෙන්න මුලමැද අග වූ අර්ථ සහිත වූ ධර්මයේ ලෝකයට දේශනා කරන්න කියලා උන්වහන්සේගේ පරමාර්ථය මෙයින් ප්‍රකට වෙනවා. සංඝරත්නය නිර්මාණය කිරීමෙන් බුදුරජාණන් වහන්සේ අපේක්ෂා කළේ හුදු විමුක්තිය ලබන පිරිසක් විතරක් නෙවෙයි. ඒ විමුක්තිය ලබන අතරේදී මේ සද්ධර්මයේ සීවස් ගානක් ලෝකයේ තුල පැතිරවීම, රැගෙන යාම, සුරක්ෂිත කිරීම මේ සංඝරත්නය තුලින් බලාපොරොත්තු වුණා. ඒ විතරක් නෙවෙයි, මේ සංඝරත්නයේ පරමාදර්ශී ශික්ෂණයකින් යුක්ත හැම කාලයකටම උචිත පිරිසක් විදියට නිර්මාණය කරන්නට බුදුරජාණන් වහන්සේ උත්සාහ කළා. ඒ ප්‍රතිපල විදියට අද මුළු ලෝකයේ පුරාම වැඩ සිටින ස්වාමීන් වහන්සේලා උන්වහන්සේලාගේ සමස් ජීවිතයම ආධ්‍යාත්මික ජීවිතය සඳහාත්, සාසන දියුණුව සඳහාත් කැප කරලා සමස් ජීවිතයම ඒ සඳහා කැපවීමෙන්, කැපකිරීමෙන් ක්‍රියා කරන ආකාරය අපිට මනාවෙන් දැක ගන්න පුළුවන්. අන්නේ නිසා මේ ලෝකේ පාගමනින් ඇවිදින පිරිසක් ඉන්නවා නම් ඒ ඇවිදින අතුරින් පිනතුනි සංඝරත්නය තමයි උතුම්ම පිරිස විදිහට බුදුරජාණන් වහන්සේ දේශනා කළේ. නමුත් එදා ಭಾರತ ජන සමාජයේ අදහස් වුණේ ඇවිදින අතුරින් උතුම්ම සත්වයා ගමයා කියලා. ගමයා කියනොත් එදා ಭಾರತ ජන සමාජයේට කිරි දී ගිතෙල වෙඬුණු මෝරු කියන පස්ගෝරසේ ලැබුණා. ගොම ආදිය ලැබුණා. ඔවුන්ගේ කෘෂිකර්මාන්තයට ගවයාගෙන් ලොකු උපකාරයක් වුණා. නමුත් ඒ සියලුම දේවල් මෙලොවට විතරයි. නමුත් මහා සංඝරත්නයෙන් ලැබෙන අපට ලැබෙන ආශිර්වාදය, මඟ පෙන්වීම, උපදේශය උදේ අපේ කුසගින නිවන විතරක් නෙවෙයි අපේ දහම් පවස නිවලා සංසාර ගමනෙන්ම අපව නිදහස් කරලා මේ දුක් සමුදායෙන් අපිව මිදවීමටයි මහ සංඝරත්නය ක්‍රියාත්මක වන්නේ. ඊළඟ කාරණා දෙක තමයි විඤ්ඤා උප්පතං සෙට්ටා අවිඤ්ඤා නිපදතං වරං. උඩට නැගින දේවල් අතුරින් දිනු වෙන දේවල් අතුරින් උතුම්ම දේ කියලා බුදුහාමුදුර දේශනා කරන්නේ විද්‍යාව, ප්‍රඥාව, ඥානෙ, සම්මාදිට්ඨිය, නිවැරදි දැක්ම කියන කාරණය. පල්ලෙහාට වැටෙන දේවල් අතුරින් උතුම්ම දේ හැටියට උන්වහන්සේ දේශනා කරන්නේ අවිද්‍යාව නැත්තම් මෝහය, නොදිනීම, මිත්‍යා දෘෂ්ටිය කියන කාරණය. අප මෙතෙන් පටන් පින්නතුනේ පැහැදිලි කරන්න බලාපොරොත්තු වන්නේ අපේ හිතට පීඩා ඇති කරන අපව ලෝභ දේශ තුල රඳවන සංසාර චක්‍රයේ බොහෝ කලක් අපමණ දුක් විඳින්මින් අපව රැගෙන යන මේ අවිද්‍යාවේ ස්වභාවය තේරුම් ගන්නට අපි උත්සාහ කරන්නේ. අවිද්‍යාව තේරුම් ගැනීම සමගම පින්නතුනේ අපට ලෝභ දේශ කියන අනිත් අකුසල මූල දෙක ගැන කිසියම් විදිහක අවධානයක් අවබෝධයක් ලැබෙනවා. ප්‍රධාන වශයෙන්ම බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා අකුසල මූලයන් තුනක් පිළිබඳව. අපේ හිතේ ඇතිවන ක්ලේශයන් විවිධ නම් වලින් හඳුන්වනවා. ඒවා තැමිට අකුසල මූල කියලා දක්වනවා, ඕග කියලා සඳහන් වෙනවා, යෝග කියලා කියනවා, නීවරණ කියලා කියනවා, සංයෝජන කියලා කියනවා, අනුසය කියලා කියනවා. මේ වගේ විවිධ නම් වලින් අකුසල කියලා කියනවා. මේ වගේ විවිධ නම් වලින් ජීවිතයේ අසුභ පැත්ත, කරු පැත්ත, පාපය, අකුසලය පැහැදිලි කරලා තියෙනවා. මේ හැම දෙයකින්ම වෙන්නේ අපේ සිතේ ලස්සන නැති වෙන එක. ධම්මපදයේහි මුල්ම ගාථාවෙන් ඒකයි සඳහන් කරන්නේ. මනෝ පුබ්බංගමා ධම්මා, මනෝ සෙට්ටා මනෝමය. මනස පූර්වංගමයි හැම කටයුත්තක්ම සිද්ධ වෙන්නේ. මනෝසෙට්ටා මනෝමය. මනස ශ්‍රේෂ්ඨ කොට තියෙනවා. මනෝමය මනසින් තමයි අනිත් දේවල් නිර්මාණය වෙන්නේ. මනසකේ පරුට්ඨේන භාසතිවා කරෝතිවා. යම් කිසි කෙනෙක් අපිරිසිදු සිතින් යමක් කියනවනම් කරනවනම් අන්නේ විපාකේ හැටි තතෝනම් දුක්ඛමන් වේති චක්ඛන්ව වහතෝ පදම්. අපිරිසිදු සිතින් යමෙක් කතා කරනවා නම් ක්‍රියා කරනවා නම් ඒ අපිරිසිදු සිත අකුසල සිත නිසා අපට මොකද වෙන්නේ? අපට දුක අපේ පිටපස්සේ යනවා, ගමන් කරනවා. හරියට ගමයා ගොනා පිටපස්සේ එන රියසක කරතරෝදේ වගේ කරත්තේ බැඳී ගොනාගේ පිටපස්සේ මහා වේදනාවක් බරක් උසුලා දෙමින් කරතරෝදේ ගමන් කරනවා. අන්න ඒ වගේ අපේ හිත අපිරිසිදු නොතින් මොහකින්ද? ලෝභයෙන්, ద్వේෂයෙන්, මෝහයෙන් අපිරිසිදු නොතින්. අන්න එවැනි අවස්ථාවේදී අපි යමක් කතා කරනවා නම් අපේ ඒ කතාව තුළින් අපට දුකයි එන්නේ. ඒ ප්‍රතිඵල විදියට අකුසල විපාක අප වෙත එනවා. මෙන්න මේක තමයි අකුසලයේ ස්වභාවය. ඒ අකුසලයේ නිසා, අකුසල මූල නිසා අපට දුක, අසහනය, අසතුට, කරදර අපේ ජීවිතවලට එනවා. ලෝකේ කවුරුවත් කැමති නෑ දුක් විඳින්න. හැම කෙනෙක්ම කැමති ජීවිතේ සතුටෙන් ඉන්න. අන්න එහෙමනම් පින්නතුනි අපට සිද්ධ වෙනවා මෙන්න මේ අකුසල මූලවල ස්වභාවය තේරුම් ගන්න. ලෝභය කියන්නේ මොකද්ද? ద్వේෂය කියන්නේ මොකද්ද? මෝහය කියන්නේ මොකද්ද කියන මෙන්න මේ අකුසල මූලයන් තුන තේරුම් ගැනීම වැදගත් වෙනවා. ලෝභය කියලා කියන්නේ මොකද්ද? යමකට තියෙන දැඩි ආසාව, රාගය, ඇල්ම, බැඳීම. මේකයි ලෝභය කියලා කියන්නේ. ඇසට රූපයන් දකිනකොට, කනට ශබ්දයක් අහනකොට, නාසයට ගඳ සුවඳක් දැනෙනකොට, දිවට වේදනාවක් ආදී වශයෙන් මෙන්න මේ රූප ශබ්දාදී අරමුණු පිළිබඳව අයුනසෝ මනසිකාරයෙන් අපි හිටියොත්, ඒ අවස්ථාවේදී අපේ හිතේ කෙලෙස් හටගෙන එහි විපාක විදියට අපට දුක් විඳින සිද වෙනවා. මෙන්න මේ தත්ත්වය තේරුම් ගැනීමේදී ලෝභය පිළිබඳව බුදුරජාණන් වහන්සේ දේශනා කළේ ලෝභය දුරු කරන්න අමාරු දෙයක්, දණ්ඩ විරාගයකම්. නමුත් මෙහි විපාක එච්චර ප්‍රබල නැහැ, අල්ප සාවද්‍ය දෙයක් විදියට දේශනා කළේ. දන්ද විරාගයි අල්ප සාවද්‍යයි. කුමක්ද? ලෝභය. ලෝභය දන්ද විරාගයි ඒ වගේම අල්ප සාවද්‍යයි. දුරු කරන්න අමාරුයි. නමුත් අකුසලෙහි ආදීන වෙච්චරම ප්‍රබල නැහැ. ඊළඟ දේශනා කරනවා ද්වේෂය. අපේට අසුබ අරමුණක් ආපු අවස්ථාවේදී අයුනසෝ මනසකාරයෙන් ඉන්න අවස්ථාවකදී ඒ ඇතිවන රූපාදී අරමුණු පිළිබඳව සිතේ පහළ වෙන ගැටීම විරසක බව ද්වේෂය තමයි මේ ද්වේෂ අකුසල මූලයේ විදිහට සඳහන් වන්නේ. යම්කිසි වෙලාවක අපි ද්වේෂ සාගත වෙන්නවා නම් අපේ හිතේ සතුට ලස්සන නැති වෙලා යනවා. මේ ද්වේෂයෙන් පිළිබඳව ධර්මයේ සඳහන් වන්නේ කිප්ප විරාගයි මහා සාවද්‍යයි කියලා. මේක දුරු කරන එක එතරම් අමාරු නෑ. ලෝභය තරම් අමාරු නෑ මේක. හැබැයි මේ ආදීනව ඉතාම ප්‍රබලයි. මහා සාවද්‍යයි. ඊළඟ සඳහන් කරන මෝහය. මෝහය කියන්නේ නොදැනීම. අපට අපේ ජීවිතයේ පිළිබඳව තියෙන යථාබෝධයක් නොමැතිකම. ඇහැට රූපයන් දකිනකොට කොමක්ද වෙන්නේ? කන් සංදයක් අහනකොට මොකක්ද වෙන්නේ? මේ ලෝකය කියන්නේ මොකක්ද කියන තත්ත්වය ගැන තියෙන නොදැනීම. අකුසල අතුරින් මෝහය නැත්තම් අවිද්‍යාව සලකන්නේ අවිද්‍යාව පරම මලං කියලා. සියලුම අකුසල අතුරින් ප්‍රබලම අකුසල මූලයේ විදිහට සලකන්නේ මෝහය නැත්තම් අවිද්‍යාව. මෙන්න මෙතෙන්දි ධර්මයේ සඳහන් වෙනවා අවිද්‍යාවේ ස්වභාවය ගැන. අවිද්‍යාව දන්ද විරාගයි, දුරු කරන්න අමාරුයි, ඒ වගේම මහා සාවද්‍යයි, ආදීනව බහුලයි කියලා. එතකොට ලෝභය ගැන සඳහන් කරන්නේ දන්ද විරාගයි අල්ප සාවද්‍යයි, දුරු කරන්න අමාරුයි, ආදීනවේ අඩුයි. ද්වේෂයෙන් පිළිබඳව දක්වන්නේ කිප්ප විරාගයි මහා සාවද්‍යයි, දුරු කරන්න ලේසි, හැබැයි ආදීනවේ වැඩි. අවිද්‍යාව පිළිබඳව දක්වන්නේ දන්ද විරාගයි මහා සාවද්‍යයි, දුරු කරන්නත් අමාරුයි, ඒ ආදීනවත් වැඩි කියලා. අපි දැන් බලමු පින්වතුනි ටිකෙන් ටික මේ ලෝභ ආදී අකුසල මූලයන් දුරු කිරීම සඳහා බුදුරජාණන් වහන්සේ දේශනා කරපු මාර්ගය මොකක්ද කියලා. අවිද්‍යා මූලික වැතිවන අකුසල් පිළිබඳව අපි තේරුම් ගැනීම වැදගත් වෙනවා පින්වතුනි. මේ ලෝභ ආදී අකුසල් මූල තුනම මුල් වෙලා තමයි දස අකුසල් හටගන්නේ. ලෝභය මූලිකව හටගන්න අකුසල හතරක් තියෙනවා. මොනවද ඒ හතර? ලෝභ අකුසල මූලය පදනම් කරගෙන තමයි යම් කිසි කෙනෙක් සොරකම් කරන්නේ, කාමේ වරදවා හැසිරෙන්නේ, බොරු කියන්නේ, අවිජ්ජා කියන දැඩි ලෝභය. මෙන්න මේ වැරදි හතර, අකුසල හතර සිදුවන්නේ ලෝභ අකුසල මූලය මුල් කරගෙන. මොනවද ඒ හතර? සොරකම් කිරීම, දෙවැන්න කාමේ වරදවා හැසිරීම, බොරු කීම සහ අවිජ්ජා කියන කාරණා. මෙන්න මේ හතර. එයින් සොරකම් කිරීම සහ කාමයේ වරදවා හැසිරීම කායිකව සිදුවන අකුසල්. බොරු කීම වාචිකව සිදුවන අකුසල්. ඊළඟට අවිජ්ජාව මානසිකව සිදුවන අකුසල මූලයක්. පින්නතුනි මෙන්න මේ කරුණු හතර තමයි ලෝභය මූලිකව හටගන්නේ. දෙවෙනි කාරණේ තමයි ද්වේෂ මූලික අකුසල. අකුසල් 10න් 4ක් දක්වනවා ද්වේෂ මූලිකව හටගන්න අකුසල් විදියට. එයින් පළවෙනි කාරණය තමයි ප්‍රාණඝාතය. ප්‍රාණඝාතය කියන අකුසලිය සිද්ධ කරන්නේ ද්වේෂය මූලිකව. ඊළඟට කේලම් කීම, දෙන්නෙක් සමගි වෙන දෙන්නෙක් බිඳවීම කරන්නේ ද්වේෂ මූලිකවයි. ඊළඟට සැර පරුස වචන කතා කිරීම, යම් කෙනෙක් කරනවා නම් මේ කාරණේ කරන්නේ ද්වේෂ මූලිකව. ඊළඟට යම් කෙනෙක් දැඩි ද්වේෂයක් තියෙනවා නම්, ව්‍යාපාදයේ තියෙනවා නම් ඒකත් ද්වේෂ මූලිකව. ආයි බලා ගන්න ද්වේෂ මූලිකව හට ගන්න අකුසල් පිළිබඳව. ඒ මොනවද? ප්‍රාණඝාතය, ඊළඟට කේනම් කීම, රළු පරුස වචන කීම, ව්‍යාපාදය. මෙන් ප්‍රාණඝාතය සිදුවන්නේ කායිකවයි. බොරු කීමත් මෙහි දෙකේ යම් කීමත් කරුස වචන කීමත් කියන වැරදි දෙක අකුසල් දෙක සිදුවෙන්නේ වචනින්. ව්‍යාපාදයේ සිදුවෙන්නේ මනෝමූලිකව. තුන්වෙනුවට අවිද්‍යා මූලිකව සිදුවන අකුසල් මොනවද කියලා තේරුම් ගන්නට ඕන. ඒ මොනවද? කායිකව සිදුවන වැරදි හිඳ දක්වන්නේ නැහැ. වාස්තිකව සිදුවන වරදක් තියෙනවා. අවිද්‍යාවේ පමණට කෙනෙක් කොයිතරම් දුරට අවිද්‍යාවෙන් සිටිනවාද කියලා බලන්න බාහිරට පේන ලක්ෂණය තමයි මොකද්ද? හිස් වචන කතා කිරීම කියන අකුසලිය. යම්කිසි කෙනෙක් වචන භාෂාව භාවිත කරන ආකාරය, භාෂාව හසුරවන ආකාරයෙන් තේරුම් ගන්න පුළුවන් එයාගේ අවිද්‍යාවේ ප්‍රමාණය, නැත්නම් එයාගේ ප්‍රඥාවේ ප්‍රමාණය අපට තේරුම් ගන්නට පුළුවන්. ඊළඟ කාරණය තමයි මිච්ඡා දිට්ඨි කියන කාරණය. මිච්ඡා දිට්ඨි හටගන්නේ මෝහ මූලිකව, නැත්නම් අවිද්‍යා පාදකව. පින්නතුනි, මේ දස අකුසල පිළිබඳව අපි සඳහන් කළේ බොහෝ විට අපි දස අකුසල අහලා තියෙනවා. ප්‍රාණඝාතය, සොරකම් කිරීම, ඊළඟ කාමවලද හැසිරීම, බොරු කීම, කේනම් කීම, හිස් වචන කීම, පරුස වචන කීම, අවිද්‍යා, ව්‍යාපාද, මිච්ඡා දිට්ඨි කියන මෙන්න මේ අකුසල 10 දස අකුසල ගැන අපි බොහෝ විට අහලා තියෙනවා. නමුත් මේ අකුසල 10ට මුල් වෙන ආසන්නතම හේතු මොනවද කියලා අපි බොහෝ විට අහලා තියෙනවා අඩුයි. ඒ නිසා පින්නතුනි, අපි ප්‍රධාන අකුසල මූල තුන පිළිබඳවත් දස අකුසලට මුල් වෙන අකුසල මූල පිළිබඳවත් මැනවින් දැනගන්නට ඕන. ඊළඟ කාරණේ තමයි මේ අකුසල් මූල මූලිකව මේ දස අකුසල් ඇතිවන අවස්ථාවේදී අපට සිදුවන ස්වභාවය මොකද්ද? අපේ සිතේ ස්වභාවය මොකද්ද කියන එකත් අපි දැනගන්නට ඕන. ඕනෑම අකුසලයක් සිදුවන්නට නම් ඒ සිදුවන අවස්ථාවේ හිත මෝහයෙන් යුක්තව තියෙන්නේ. මෝහ, අහිරික, අනුත්ප්ප, උද්දච්ච කියන මෙන්න මේ අකුසල සිතිවිලි හතර නිතරම සෑම අකුසලයක් සමගම ක්‍රියා කරනවා. ඒක තමයි වැදගත්. මෝහය අපේ සිතේ වෙලාවේ තියෙනවා. අහිරික, පව් කරන්නට ලැජ්ජා නැති බව. අනුත්ප්ප, පව් කරන්න බියක් නැති බව. උද්දච්ච, සිතේ විසිරුණු බව. මෙන්න මේ කරුණු හතර අකුසලයක් කරන හැම වෙලාවකම අපේ හිතේ තියෙනවා. අවිද්‍යාව හැම අකුසලයකටම හේතු වෙනවා. හැබැයි අවිද්‍යාවට ආසන්නතම වැරදි අකුසල විදිහට තමයි අර හිස් වචනේ සහ මිච්ඡා දිට්ඨිය කියන කාරණේ කිව්වේ. නමුත් පින්නතුනි, ලෝභ සාගත අකුසලයක් කරත්, ද්වේෂ සාගත අකුසලයක් කරත්, ඒ හැම වෙලාවෙම අපේ හිතේ මෝහය, අවිද්‍යාව තියෙනවා. ඊළඟ කාරණේ තමයි ලෝභය, ද්වේෂය දෙක එක සිතක යෙදෙන්නේ නැහැ එක අවස්ථාවක. ලෝභයයි මෝහයයි යෙදෙනවා, ද්වේෂයයි මෝහයයි යෙදෙනවා. නමුත් ලෝභය, ද්වේෂය එක හිතක යෙදෙන්නේ නැහැ. මේකත් වැදගත්. බුදුරජාණන් වහන්සේ අපට දේශනා කරනවා ටිකෙන් ටික අපේ හිතේ තියෙන කෙලෙස් දුරු කරගන්නේ කොහොමද කියලා. පින්නතුනි, බුදුරජාණන් වහන්සේගේ හැම දහම් පදයකින්ම අපට දේශනා කරන්නේ කෙලෙස් දුරු කරන මාර්ගය, නැත්නම් විමුක්තිය ලැබීමේ මාවත, විමුක්තායතනය. අපි ධර්ම ශ්‍රවණය කරනකොට ඒ ශ්‍රවණය කරන ධර්මයේ තුලින් අපට ඇතිවෙන්නට ඕනේ විමුක්තිය. හැම දහම් පදයක් පාසාම තමන්ගේ හිතේ තියෙන ලෝභය, ද්වේෂය, මෝහය අඩු වෙන්නට ඕන. ධර්ම ශ්‍රවණය කිරීමේදී විතරක් නෙවෙයි, ධර්ම දේශනා කිරීමේදී, ධර්ම සාකච්ඡා කිරීමේදී, ධර්ම සජහනා කිරීමේදී, ධර්මය සමන්ත්‍රණය කිරීමේදී, ඒ වගේම භාවනාව කියන මේ හැම ස්ථානයකදීම තමන්ගේ හිතේ සතිය සහ සම්පජඤ්ඤය, සිහිය සහ නුවණ කියන කාරණා දෙක දිනවෙන්නට ඕන. අනිත් පැත්තෙන් හිතේ තියෙන රාගාදී කෙලෙස්, ලෝභාදී අකුසල, කාමච්ඡන්දාදී නීවරණ, දිට්ඨියාදී අනුසය ධර්ම ටිකෙන් ටික පින්නතින දුර වෙන්නට ඕන. අනිත් පැත්තෙන් අපේ හිත පිරිසිදු වෙන්නට ඕන. ඒ කියන්නේ අපේ හිතේ මානසික සතුට එන්න එනම දිනු වෙන්නට ඕන. මේක තමයි අපි සැබෑ ධර්මයක් ශ්‍රවණය කරනවාද, ඒ ධර්මයේ සාන්දෘෂ්ටිකද අකාලිකද කියන එක බලන්න තියෙන පැහැදිලි ලක්ෂණය. පින්නතුනි, අපි බලමු බුදුරජාණන් වහන්සේගේ ධර්මය අනුව අනුපූර ප්‍රතිපදාවෙන් ටිකෙන් ටික ක්‍රමානුකූලව අපේ හිතේ අකුසල් අපි දුරු කරගන්නා වූ ක්‍රමය. බුදුරජාණන් වහන්සේ ධර්ම දේශනා කිරීමේදී උන්වහන්සේගේ ධර්මය හරියට මහා සාගරයක් වගේ. මහා සාගරේ වෙරළේ පටන් ටිකෙන් ටික ක්‍රමානුකූලව ගැඹුරට යනකොට ඒ සාගරය ටිකෙන් ටික පහළට ගමන් කරනවා වගේ බුදුරජාණන් වහන්සේ ධර්ම දේශනා කරනකොට ඒ ධර්ම දේශනා තුළ දාන කතා, සීල කතා, සග කතා ආදී අනුපූර්ව ක්‍රමයක් දකින්න ලැබෙනවා. එතකොට මෙන්න මේ අනුපූර්ව ක්‍රමයේ තුල අපිට දැක ගන්න පුළුවන් මේ ලෝකාදී අකුසල දහම් ටික ටික දුරු කරන ක්‍රමයයි උන්වහන්සේ අපට දේශනා කළේ. ඒදී පළවෙනි දේ තමයි පින්නතුනි, බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ලෝභය දුරු කිරීමෙහි ආරම්භක පියවරක් විදියට අපි ටිකෙන් ටික පරිත්‍යාගය දන් දීම පුරුදු කරන්න ඕන. යම්කිසි කෙනෙක් කෙරෙහි අනුග්‍රහක බුද්ධියෙන් හෝ පූජා බුද්ධියෙන් යමෙක් කෙරෙහි යම් දෙයක් අත්හැරීම, පරිත්‍යාග කිරීම, ගෙදර ඉන්න කුඩා සතුන්ගේ ඉඳන් සුරතල් සතාගේ පටන්, තමන්ගේ නිවසේ යන කුරුල්ලන්ගේ පටන්, තමන්ගේ නිවසේ වැඩ කරන සේවකයන්ට, නිවසේ ඉන්න ඥාතීන්ට, අම්මට තාත්තට, ඒ වගේම නිවසට ඉන්න යාචකාදීන්ට යම් යම් දේවල් දන් දීමෙන් පටන් ගන්න දේ අවසානයේ බුද්ධ පූජාවක් තිබීම, මහා සංඝරත්නයට දානයක් දීම, ධර්ම දානයේ සිද්ධ කිරීම, අභය දානයේ දීම දක්වා වූ මේ ආධ්‍යාත්මික ගමන් මගේ විවිධ ස්තරවලදී අපට දානය පුරුදු කරන්න පුළුවන්, අත්හැරීම පුරුදු කරන්න පුළුවන්. මේ අත්හැරීම පුරුදු කරන පමණට පිනතුනි පීති මුදාරං වින්දති දාතා කියලා සඳහන් කරනවා. අත්හැරීම පුරුදු කරන කෙනා උදාර වූ සතුටක් භුක්ති විඳිනවායි කියලා. පින්නතුනි බොහෝ දෙනෙක් ලෝකේ සතුට වෙන්නේ බාහිර දේවල් තමන් සන්තකව කරගෙන. ඒකනොත් අපට කිසියම් විදිහේ සතුටක් තෘප්තියක් ලැබෙනවා. නමුත් පින්නතුනි ඒක ආදීනව බහුල දෙයක්. නමුත් අපසන්තකව දෙයක් වෙනත් කෙනෙකුට දීලා වෙනත් කෙනෙකුගේ දේ පරිහරණය කරනකොට අපට මෛත්‍රියෙන් කරුණාවෙන් ඒ දෙස බලන්න පුළුවන් නම් කොයි තරම් පින්නතුනි මානසික සුවය ඒ වෙලාවේ තමන්ගේ හිතේ දැනිත වෙනවාද කියලා තමන්ට තේරුම් ගන්න පුළුවන්. ඉතින් මෙන්න මේ විදිහට දානය පුරුදු කරනකොට ටිකෙන් ටික අපේ හිතේ තියෙන දැඩි ලෝභය නැත්නම් අවිජ්ජා කියන කාරණේ ටිකෙන් ටික අඩු වෙනවා. බුදුරජාණන් වහන්සේ මේ දානය පුහුණු කරන්න කියලා අපට දේශනා කළේ කාරණා කිහිපයක් නිසා. එකක් තමයි තමන්ගේ ආධ්‍යාත්මික සුවය සඳහා. තමන්ගේ හිතේ දැඩි ලෝභය තියෙනවා නම් කිසිම මානසික සුවයක් තමන්ට එන්නේ නැහැ පිනතුනි. හැමදේම කරන්නේ ලෝභය කියන දේ හිතේ තියාගෙන. හැමදේම සැලසුම් කරන්නේ තමන්ගේ පැත්තට වැඩි වාසි තියාගෙන. මේක ලෝභය තියෙන කෙනාගේ ලක්ෂණය. නමුත් පරිත්‍යාග සීලීත්‍ය හුරු වෙච්ච මොහොතේ පටන්ම පින්නතුනි අපි අනිත් කෙනා දෙස බලනවා. අනිත් කෙනාගේ ජීවිතය සාර්ථකත්වයේ තමන්ගේ සාර්ථකත්වයේ දෙස බලන මට්ටමට තමන්ගේ හිත පුහුණු වෙනවා. මේක දානය දෙන කෙනාගේ තියෙන ලක්ෂණය. මුලින් අපි අනුග්‍රහක බුද්ධියෙන් දෙන ඉතින්නේ. ඒක ලබන කෙනා කෙරෙහි අනුග්‍රහයක් විදියට. නමුත් අපි පසුව මේක පූජා බුද්ධියනොත් පූජා කරනවා. ඒ හැම දෙයකම බලාපොරොත්තු වන්නේ තමන්ගේ මානසික සුවේ. තවත් පැත්තකින් සමාජයට මේක ලොකු යහපතක් පින්නතුනි. විවිධ හේතු මත සසර කර්ම රූපව වෙන්න පුළුවන්. මේ ජීවිත කාලයේ විෂමචර්යා නිසා හෝ වෙන්න පුළුවන්. සමාජ අසාධාරණ නිසා හෝ කුමන හෝ ක්‍රමයකින් යම් කිසි කෙනෙක් සමාජගතව දුක් පීඩා විඳිනවා නම් ඒ අය කෙරෙහි අපි කාරුණික උපකාරයක් කරන්න පුළුවන් නම් ඒක පින්නතුනේ සමාජ ප්‍රගමණයකට, සමාජ දියුණුවට හේතු වෙන කාරණයක් බවට පත් වෙනවා. ඊළඟ කාරණේ තමයි අපේ හිතේ මේ ලෝභය අඩුවෙන්න අපට තියෙන බැඳීම අඩු වෙනවා පින්නතුනි. අපට බඩු භාණ්ඩත් එක්ක පුද්ගලයන් සමග දේපල සමග තියෙන සම්බන්ධය අඩුවීම, මේ දැඩි ලෝභය, ඇල්ම, ආසාව, ගිජුකම අඩුවීම භාගතුන් වහන්සේ දේශනා කරනවා පින්නතුනි මේක ඉතාම අවශ්‍ය කාරණයක් වෙනවා. ඇයි ඒකට හේතුව? අපි මේ ජීවිතයක් විතරක් ගත කරන්නේ විතරක් නෙවෙයි පින්නතුනි, මරණයෙන් පස්සේ අපි නැවත භවයකට යන අය. නැවත භවයක පිළිසිඳ ගන්න අය. පින්නතුනි මරණයෙන් පස්සේ දුගතිගාමි වෙන බොහෝ දෙනෙක් දුගතිය ගිහිලි ඉපදෙන්නේ ප්‍රේත ලෝකේ. ඇයි මේකට හේතුව? මේකට හේතුව තමයි බොහෝ විට මරණයට පත් වෙන අය අවසාන කාලයේහි තමන්ගේ දේපළ දරුවන්ට ඥාතීන්ට ඉඩකඩම් වලට දැඩි ආසාවෙන් මිය ගිහිල්ලා ඒ ස්ථානම ඇසුරු කරලා ප්‍රේතයන් භූතයන් වෙලා උපදිනවා. මෙන්න මේක තමයි යථාර්ථය. මෙන්න මේ අනතුරෙන් අපව කලින්ම බේරන්න බුදුරජාණන් වහන්සේ අපට අනුශාසනා කළා. මහා කාශ්‍යප මහ රහතන් වහන්සේතුළු මහා සංඝරත්නය පිණ්ඩපාතේ වැඩම කරමින් ඇතැම් විට දැඩි ලෝභකමින් ගිජුකමින් හිටිය අයගේ ඉදිරිපස නිවෙස් ඉදිරිපිට පිණ්ඩපාතේ ඉඳිමින් ඒ අයගේ මසුරු මල දුරු කරන්න කාරුණික උපකාර කළා. ඇතැම් විට ඒ අයගේ එක බත් හැන්දක් පිළි අරගෙන ඒ කුසලයෙන්ම සමහර ඇත්තන්ට සුගතිගාමි වෙන්නට මාර්ගය කියලා දුන්නා. තෙපේනතුනි බුදුරජාණන් වහන්සේ අපේ හිතේ තියෙන මේ දැඩි ලෝභය දුරු කරගන්නට අපට මේ විදිහට අනුශාසනා කළ තියෙනවා. ලෝභයත් එක්ක ඊළඟට යන කාරණේ තමයි පිළතුණි රාගය කියන කාරණේ. මේක දැඩි ගින්නක් විදිහට සඳහන් කරනවා. ඇස කන ආදී ඉන්ද්‍රිය වලට රූප ආදී අරමුණු වෙනකොට සුභාරමුණක් ඉන්ද්‍රිය ගෝචර වෙච්ච අවස්ථාවේදී අයනසෝ මනසිකාරයෙන් සිටින විට අපේ හිතේ ඇතිවන ස්වභාවයටයි රාගය කියලා කියන්නේ. මෙන්න මේ රාගය තියෙනකොට පිළතුණි අපිව අන්ධ වෙලා තියෙන්නේ. අපට යථාර්ථයේ සත්‍ය නොපෙනියනවා. ඒ නිසාම අපේ ජීවිතයේ සාර්ථකත්වයේ බොහෝ දේවල් අතපසු වෙනවා, මගහැරි යනවා, කඩාකප්පල් වෙනවා. අපේ ලෝකෝත්තර ඉලක්කවලට විතරක් නෙවෙයි, අධ්‍යාපනික ඉලක්කවලට විතරක් නෙවෙයි, තමන්ගේ යහපත් ආර්ථික ඉලක්කවලට, අධ්‍යාපනික ඉලක්කවලට සමීප වෙන්නට මේ රාගය මහත්සේ බාධා කරනවා. ඒ නිසා බුදුහාඳුර අපට කරුණාවෙන් අසුභ භාවනාව, පටික්කුල මානසිකාරය, කායගත සතිය වඩන්න කියලා දේශනා කළා. මේ ශරීරයේ සකස් වෙලා තියෙන කෙස්, ලොම්, නිය, දත්, සම ආදී මෙන්න මේ කුණප කොටස්වල ස්වභාවය, ඒකේ වර්ණය, ඒකේ හැඩරුව, පිහිටලා තියෙන ස්ථානය, ඒක අවකාශය මෙන්න මේ වගේ මේ කුණප කොටස් පිහිටි වර්ණයේ ස්ථානය ආදී දේවල් නොනින් මෙනෙහි කරනකොට මේ ශරීරයේ එකට අරගෙන ඝන සංඥාවෙන් තියෙන මේ ආත්ම සංඥාව, සුභ සංඥාව ටිකෙන් ටික දුරු කරගන්නට අපට අවස්ථාව ලැබෙනවා. ඒ නිසා පින්වතුනි මේ අපේ තියෙන කෙලෙස් අඩු කරගන්නට එක පැත්තකින් තදංග වශයෙන් දන් දීමෙන්, ඒ වගේම අසුභය මෙනෙහි කිරීමෙන් අපට මේක දුරු කරන්නට මාර්ගය දහමේ කියා දීලා තියෙනවා. ඒ විතරක් නෙවෙයි, ඒ පටිකූල මානසිකාරයම නැත්තම් අට්ටික සංඥාව, නවසීවතික, ධාතු මානසිකාරය මේ වගේ කමටහන් අපට උපචාර මට්ටමට නැත්තම් අර්පණා ධ්‍යාන මට්ටමට දිනු කිරීමෙන් හිතෙහි කෙලෙස් ස්කම්බනක් වශයෙන් අපට බොහෝ දිග කලකට යටපත් කරන්න පුළුවන්කම තියෙනවා සමත කමටහන් විදියට. මෙන්න මේ ක්‍රම දෙකම බුදුහාමුදුරුවෝ දේශනා කළා. ඊළඟ අකුසල මූලිය තමයි පිනතුනි ද්වේෂය කියන එක. මේ ද්වේෂය දුරු කිරීම සඳහා බුදුදහමේ නොයෙක් විදිහේ කමඨහන් දේශනා කරලා තියෙනවා, ක්‍රමවේද දේශනා කරලා තියෙනවා. විතක සංඛාන සූත්‍ර වැනි තැන්වල යම්කිසි කෙනෙකුට ලෝභයක්, ද්වේෂයක් නැත්නම් රාගයක්, ක්‍රෝධයක් ඇති වෙනවා නම් අන්නේ අකුසල විතක දුරු කිරීම සඳහා උපක්‍රම පහක් දක්වනවා. එන් එකක් තමයි අඤ්ඤ විතක. අකුසල සිටිවිල්ලක් හිතේ තියෙනවා නම්, රාගයක්, ලෝභයක් තියෙනවා නම් එවැනි වෙලාවේදී පටිපූල මනසිකාරයේ පරිත්‍යාගශීලීත්වයේ සීලානුසුති භාවනා ආදී ක්‍රමයක් අපි උපයෝගී කරගන්නට ඕන. ඒ තියෙන අකුසලයට විරුද්ධ වූ විතරකයක් සේවත් කිරීම. දෙවැනි උපක්‍රමය තමයි ආදීනව දස්සාවේ. අපේ හිතට රාගයක්, ද්වේෂයක් තියෙනකොට කල්පනා කරලා බලන්න, ඒ අවස්ථාවේදී තමන්ගේ හිතට කොයිතරම් අසහනයක්, අසතුටක්, දුකක්, පීඩනයක් ආදීනවයක් තියෙනවද කියලා. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා හොඳට පිරිසිදු වෙලා ඉන්න කෙනෙකුට එයාගේ ඇඟට නැත්නම් ඇඳුමට මිය ගිහපු කුණුවෙක් සතෙකුගේ මීකුණක් මලකුණක් දානවා වගේ හිතලා මේ තමන්ගේ හිතගෙන අකුසල විතරක් වලින් හිත මුදවා ගන්න කියලා දේශනා කළා. මේකට කියනවා ආදීනව දස්සාවි කියලා. තුන්වෙනි උපක්‍රමය තමයි අසති අමනසිකාරා කියන එක. ඒ අකුසල විතරකේ සිහි කිරීම නොකරින්නට ඕන. නැත්නම් ඒක මගහැරලා යන්නට ඕන. සම්බාසව සූත්‍රයේදී දේශනා කළේ පරිවර්ජනා පහතම්බා කියලත් මේ කාරණයමයි. එවැනි අවස්ථා මගහරිනොත් අපි මුණ ගැන අවස්ථා තියෙනවා නම් හැකිතා කාම කරන්නට ඕන. සිහි කරන අවස්ථා තියෙනවා නම් ඒ හැකිතා කාම කරන්නට ඕන. මේ ලෝභයෙන්, රාගයෙන්, ද්වේෂයෙන්, ක්‍රෝධයෙන්, ඊර්ෂාවෙන් තමන්ගේ හිත මුදවා ගන්නට. ඊළඟට පින්නතුනි දේශේ දුරු කිරීමෙහි ඊළඟ ක්‍රමයක් විදිහට විතක්ක සංඛාන සූත්‍රයේ තවදුරටත් දක්වනවා අබිනිගන්නන කියන ලක්ෂණය. තමන්ගේ හිතට කෙලෙසක් ඇති වෙච්ච අවස්ථාවේදී තමන්ගේ දත් එක දිවට කදර කරගෙන හරි අපි මේ අකුසල විතරකෙ හිතින් දුර වෙනකන් උත්සාහයෙන් වැඩ කරන්න ඕන. පස්වෙනි උපක්‍රමයේ විදිහට සඳහන් කරන්නේ විතක්ක මූල සංඛාන කියන කාරණේ. හිතට අකුසලයක් ආපු අවස්ථාවේදී ඒකේ මුල් තැනටම යන්න. රාගයක් ඇති වුණා නම්, ලෝභයක් ඇති වුණා නම්, කෙනෙක් ගැන අමනාපයක් ඇති වුණා නම්, තමා කලබලෙන් ඉන්නව නම්, වේගෙන් ගමන් කරමින් ඉන්නව නම්, හෙමින් ගමන් කරන්න. ඇවිදින්මින් ඉන්නව නම් වාඩි වෙන්න. හිටගන්න. හිටගෙන ඉන්නව නම් වාඩි වෙන්න. වාඩි වෙලිනව නම් තවත් තමන් තැම්පත් වෙන්න. තැම්පත් වෙලා තමන්ගේ හිත දිහා බලන්න. තමන්ගේ හිත මේ වෙලාවේ ක්‍රියාත්මක වෙන්නේ කොහොමද කියලා. ඒ අතර තමන්ට පුළුවන් ඕනම් මෛත්‍රී භාවනාව, ආනාපානසති භාවනාදී භාවනාවක් පාවිච්චි කරන්න. ආනාපානසති භාවනාවෙන් හිත තැම්පත් වෙනකොට, කෙලෙස් සංසිඳෙනකොට අන්න ඒ සංසම් වෙච්ච හිතෙන් අපිට මේ අකුසල මූලයන් දුරු කරන්න පුළුවන්. මේකත් පිනතුනේ තමන්ගේ හිතේ අපිරිසිදු වෙච්ච අවස්ථාවේ ස්වභාවයේ මුලටම ගිහිල්ලා ක්‍රියා කරන ආකාරය ගැන ධර්මයේ සඳහන් කරන්නේ. මෙන්න මේ විදිහට එකාතකින් ලෝභය අඩු කරනකොට අනිත් පැත්තෙන් ද්වේෂය අඩු වෙනකොට මෙන්න මේ ගමන් මාර්ගයේ තවත් උපක්‍රම විදිහට මෛත්‍රී භාවනාව සඳහන් කරනවා. අපි නිරතුරුව මෛත්‍රී භාවනාව වඩනවා නම් එකාතකින් ද්වේෂය විතරක් නෙවෙයි අනිත් පැත්තෙන් දැඩි ලෝභයත් අඩු වෙනවා, ඊර්ෂ්‍යාවත් අඩු වෙනවා, මාන්නයත් අඩු වෙනවා. ඇයි ඒකට හේතුව? අපි නිතරම අනිත් කෙනෙක් පිළිබඳව මෛත්‍රී සාගත වෙනවා නම්, මෛත්‍රිය අපි ඉහෙරටම දිනු කරනවා නම්, මෛත්‍රී භාවනාවේ ප්‍රතිඵල විදියට පින්නතුනි මාතායතානි යම් පුත්තං ආයුසා ඒක පුත්ත මනුරක්ඛේ ඒවං විසබ්බ භූතේසෝ මාන සම්භවයේ අපරිමාණං කියලා දේශනා කළා. එකම දරුවෙක් ඇති අම්ම කෙනෙක්, ඒ දරුවාට යම්කිසි විදියක ආදරයක්, සෙනෙහසක්, කරුණාවක්, අනුකම්පාවක් දක්වනවා නම් අන්න ඒ වගේ මේ මුළු ලෝකෙම ඉන්න සත්‍යයන් පිළිබඳව මෛත්‍රී සාගතව කාලය ගත කරනවා කියන එකයි බුදුරජාණන් වහන්සේ දේශනා කළේ. තේනතන මේ මෛත්‍රිය අපට මැනෙන් වඩන්න පුළුවන් නම් අපේ හිතේ ලෝභයත් අඩු වෙනවා, රාගයත් අඩු වෙනවා, ද්වේෂයත් අඩු වෙනවා, මාන්නේ, ඊර්ෂ්‍යාව කියන මේ අකුසල රැසකින් අපට නිදහස් වෙන්න පුළුවන්. අපිත් එක්ක එකට ළඟම ඉන්න අය සමීපතම අය අපේම දරුවන් කියලා අපි දකිනවා නම් අපි පින්නොතනේ මොහොතකට ලෝභ කරන්නේ, අපි කාටද ඊර්ෂ්‍යා කරන්නේ, අපි කාටද රාග ඇති කරගන්නේ, අපි කවුරු එකද අමනාප වෙන්නේ? මෙවැනි මානසිකත්වයක් පින්නොතනේ ඇයි අපට ඇති කරගන්න බැරිද? අපට පුළුවන් පින්නොතනේ. බුදුරජාණන් වහන්සේ අපට ධර්ම දේශනා කළේ අපේ හිතේ තියෙන මානසික පීඩා වලින් අපව නිදහස් කරන්නයි පින්නොතනේ. මේ සඳහා මේ දහම් මඟ අපි අනිවාර්යෙන්ම අනුගමනය කළ යුතුයි. අපට දුක් විඳින නෙවෙයි බුදුරජාණන් වහන්සේලා පෙරම් පුරල මේ ලෝකේ පහළ වෙන්නේ. සම්මා සම්බුදුරජාණන් වහන්සේ කෙනෙක් අප්‍රමාණ පරිත්‍යාගයන් ලෝකෙ වෙනුවෙන් කරන්නේ අප වෙනුවෙන්. අපව දුකෙන් නිදහස් කරන්න. එවැනි පරිත්‍යාගයක් කළා, අනාවරණය කළා තියෙන මේ දහම සීවස් ගානක් මහා සංඝරත්නයේ ජීවිත පරිත්‍යාගයෙන් සුරක්ෂිත කළා. අපට දායාද කළ තිබෙද්දී අපි හිතේ රාගය, දැඩි ලෝභය, දේශය, ඊර්ෂ්‍යාවක් මාන්නයක් ඇති කරගෙන ඉන්නව නම් පින්වතුනි ඒක කොයිතරම් අවාසනාවක්ද? ඒක අපි අර උත්තමයන්ට කරන කොයිතරම් අකෘතඥතාවයක්ද? කොයිතරම් අනුනකමක්ද? ඒ නිසා පින්වතුනි හැකදාන දුරට මේ ධර්ම මාර්ගය අපි තේරුම් ගන්නට ඕන. ඊළඟ උපක්‍රමය තමයි පින්වතුනි පංචශීලය ආරක්ෂා කිරීම. ප්‍රාණඝාතය, සොරකම, කාමවර්ධන හැසිරීම, බොරු කීම, මත් වතුර හා මද්‍රව්‍ය භාවිතය, මෙන්න මේ කරුණු වලින් වෙන් වෙන්න පුළුවන් නම් පින්වතුනි සාමකාමී මනසක්, සංසිඳියාවෙන් යුක්ත නිවසක්, සාමයෙන් පිරි ලෝකයක් අපට නිර්මාණය කරගන්න පුළුවන්. ලෝකයට බිය වෛරය නැති කරන නම්, ලෝකෙන් බිය වෛරය තුරන් කරන නම්, ලෝකයට අභය දානය දෙන්න මෛත්‍රී දිය දාන ඉහින්නට කැමති නම්, බුදුරජාණන් වහන්සේ පංච වෛරය සූත්‍රවලදී අපට දේශනා කරන්නේ පංචශීලය ආරක්ෂා කරන්න කියලා. පින්වතුනි බලන ලෝකයාය මේ පංචශීලය ආරක්ෂා කරනවා නම් ලෝකේ කොයිතරම් ලස්සන තැනක් වේද? අද ලෝකයේ තියෙන යුද කොලාහල, මද්‍රව්‍ය භාවිතය, ලෝකේ රටවල් අල්ල ගැනීමට දරන උත්සාහය, ඒ වගේම කෘෂි රසායන භාවිතය, අවි ආයුධ වෙළඳාම, මස් මාංශ වෙළඳාම, වහල් වෙළඳාම, මේ කොයිතරම් දේවල් ටිකක් ලෝකෙන් තුරන් වේද පංචශීලය ආරක්ෂා කරනවා නම්? ඔවුනොන් කෙරෙහි කොයිතරම් මෛත්‍රී සහගතව ප්‍රියශීලීව ප්‍රිය ඇසකින් බලනට අපට හැකියාව ලැබෙනවද? පින්නතුනි අපට මේ ආකාරයට ක්‍රියා කරන්නට පුළුවන්කම තියෙනවා නම්, එතකොට අප මේ සඳහන් කළේ අපේ හිතේ තියෙන ලෝභය සහ ద్వේෂය අඩු කරගන්න ක්‍රම. නැවතත් අපි කෙටියෙන් මේ කරුණ මතක් කරලා දෙන්නම්. දානය දීම, අනුග්‍රහක බුද්ධියෙන් හෝ පූජා බුද්ධියම අත්හැරීම, ඊළඟට අභය දාන ආදී කරුණ දීම, ධර්ම දාන පැවැත්වීම, අසුභ භාවනා වැඩි වීම, ඊළඟට මෛත්‍රිය වැඩි වීම, පංචශීලය ආරක්ෂා කිරීම, මෙන්න මේ කරුණ වලින් පින්නතුනි අපට ලෝභ දේශ මෝහ එකතකින් තදංග විදියට, අනිත් අතින් විස්කම්බනක් විදියට අපට යටපත් කරගන්න පුළුවන්කම තියෙනවා. මෙන්න මෙහිදී පළවෙනි පියවර විදියට අපි පංචශීලය රකිනකොට අපේ කය වචන දෙක සංවර වෙලා අපි සීලෙන් කිසියම් පමණකට අපේ සංවර සීලීත්‍යය ඇති කරගන්නවා අපේ ජීවිතේ. එතනින් නොනිමෙති අපි තව දුරටත් මේ දාන ආදී පින් දහම් කරමින් දිනු වෙනකොට අපට පංචායතන මුල් වෙලා, ඇස කන ආදී ඉන්ද්‍රිය මුල් වෙලා, එහෙම නැත්නම් රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ කියන මෙන්න මේ පටිඝ අරමුණු නැත්නම් අපි කියන්නේ පංචායතන පිළිබඳව තියෙන යැපීම ටිකෙන් ටික අඩු වෙනවා. අපි මේ පින්කම් කරද්දී ඇත්තටම පංචායතන මත යැපිලා අපි ඉන්නේ. නමුත් ඒ පංචායතන වලට අපි යම් කිසි විදිහක අනුකූලතාවයක් දක්වනවා. අපට මේ කුසල් නිසා යම් කිසි විදිහක සමාජයේ සාර්ථකත්වයෙන් ජීවත් වෙන්න පුළුවන්. සාමකාමීව ජීවත් වෙන්න පුළුවන්. විතරක් නෙවෙයි මරණයෙන් පස්සේ සුගතිගාමී වෙන්නත් පුළුවන්. නමුත් පින්වතුනි මේ පංචායතන වලට අපි නැඹුරු වෙලා ඉන්න තුරු, ඇස කන ආදී පංචායතන මත යැපිලින තුළු අපි ඉන්නේ කොහෙද? අපි ඉන්නේ කාම ලෝකේ. අපි ඕන වෙලාවක සතර අපායට යන්න පුළුවන්. අපි නැවත මනුස්ස ලෝකෙට එන්න පුළුවන්. දිව්‍ය ලෝක හා ඉපදෙන්න පුළුවන්. මේකයි කාම ලෝකයේ ලක්ෂණය. ඇස කන නාසය දිව ශරීරය කියන මේ ආයතන පහට ගෝචර වෙන රූප, ශබ්ද, ගන්ධ, රස, පොට්ටම්බ කියන මෙන්න මේ පහ මත යැපෙන්නකොට අපි ඇස් දෙක පියාගෙන හිටියත් අපි බාහිර ලෝකයක් තියෙනවා කියන ආකල්පෙන් ඉන්නේ. ඒකෙන් තේරුම් ගන්න අපි ඉන්නේ කාම ලෝක මට්ටමේ කියලා. හැබැයි අපි පින්කම් කරනකොට අපි කළා වූ දාන ආදී පින්දාන් සිහිපත් කරලා අපට කිසියම් විදිය මානසික සුවයක් ලබන්න පුළුවන්. මරණයෙන් පස්සේ සුගතිගාමි වෙන්නත් පුළුවන්. නමුත් වෙනසින් අපි කායික දුක් වලින් දැරිසේ පීඩාවට ලක් වෙනවා. අපි දාන ආදී පින්දාම කළ තිබුණත් ලෙඩ දුකක් හැදෙනකොට, ඒ වගේම මහලු වෙනකොට, මරණාසන්න වෙනකොට, ළඟම ඥාතීන් මිය යනකොට අපි දැඩිසේ දුකටපත් වෙනවා මේ කාම ලෝකයේ තුල ඉන්නකම්. බුදුරජාණන් වහන්සේ අපට අනුශාසනා කරන්නේ මේ කාම ලෝකයේ තුල ඉඳගෙන දාන සීල කුසල් දහම් කරමින් හිත සක්මත් කරගෙන සුගතිය ස්ථාවර කරගන්න ගමන් අපි තවත් ඉදිරි පියවරකට යන්නට ඕන පින්නතුනි. ඒ මොකද්ද? ඒ තමයි මේ පංච ආයතන වලින් හිත මුදවාගෙන මන ආයතනයේ පැත්තට, නැත්තම් රූපාවචර පැත්තට, නැත්තම් කසිනාදී රූපාවචර අරමුණක හිත සමාධිමත් කරන්නට අපි දක්ෂ වෙන්නට ඕන. ඒක කොහොමද කරන්නේ? ඒ කරන්නේ මෛත්‍රී භාවනාව, අට්ටික සංඥාව, ධාතු මනසිකාරය, මේ ආදී භාවනා ක්‍රමයක් උපයෝගී කරගෙන අපට සිතින් ටිකින් ටික හිත දියුණු කරගන්න පුළුවන් නම්, විශේෂයෙන් කසින භාවනාව භාවිත කළා, ආනාපාන සති භාවනාවෙන් සතර බ්‍රහ්ම විහරණ වලින් අර්පණා මට්ටමට, ධ්‍යාන මට්ටමට අපේ හිත උසවා තබන්න පුළුවන් වුණොත් එදාට අපි පින්නතුනි මෙන්න මේ පංච ආයතන මට්ටමින් යැපෙන ස්වභාවය මිදෙනවා. ඒ කියන්නේ අපේ මනස මේ කාමාවචර මට්ටමින් මිදලා සතරපාය මනස් ලෝක විතරක් නෙවෙයි දිවි ලෝක මට්ටමෙනුත් හිත මුදවාගෙන බ්‍රහ්ම ලෝක මට්ටමට, බ්‍රහ්මයන් හිතන විදියට අපි හිතන්නට අපේ මනස හුරු කරගන්නවා. විතක්ක විචාර ප්‍රීති සුඛ ඒකාග්‍රතාදී ධානාංග වලින් සඳහන් වෙන ආකාරයට ටිකෙන් ටික අපේ ධාන වලින් ඉදිරියට යනවා. හිත සමාධිමත් කිරීමෙන් ඉදිරියට යනවා. බුදු පියාණන් වහන්සේ අපට දේශනා කරනවා යම් කිසි කෙනෙක් මේ අර්පණා මට්ටමට, ධාන මට්ටමට, ප්‍රථම ධාන ආදී ධාන මට්ටමට හිත ඔසවා තබන්නට දක්ෂනොතින් ඒ පුද්ගලයාගේ හිත කාමච්ඡන්ද ආදී නීවරණයන්ගෙන් මිදෙනවා. කාමච්ඡන්දේ, කාම සම්පතියේ තියෙන ආසාව, ව්‍යාපාදයේ අමනාපය, ඊළඟ තියෙන නිද්දේ, සිත සහ කය පිළිබඳව තියෙන හැකිලුණු ස්වභාවය, උද්දච්චය, හිතේ විසිරෙන බව, කුක්කුච්චය, කලාව වකුසල් නොකරව කුසල් පිළිබඳව තියෙන කිසේ හිතේ පසුතැවිල්ල, ඊළඟට විචිකිච්ඡාව සැකය. මෙන්න මේ නීවරණයන්ගෙන් හිත මිදෙනකොට පිනතුනි අපි මේ මුළු කාම ලෝකෙම විඳින සුවයට වඩා ඉහළ වූ ආධ්‍යාත්මික මානසික සුවය විඳින අය බවට පත් වෙනවා. පින්නතුනි මෙන්න මේ මට්ටමට අපි ජීවිතය සලසා ගන්නට ඕන. අපට මේ ලැබිලා තියෙන ඉතාම දුර්ලභ මනුෂ්‍යාත්ම භාවය, වටිනාසන සම්පත්තිය, අපේ ජීවිතයේ ස්වර්ණමය යුගය, අපේ සසර ගමනේ ස්වර්ණමය යුගයක් ගත කරන අවස්ථාවක් මේක. මේක පින්නතුනි මේක ස්වර්ණ ජයන්තියක් විදිහටම අපි සමරන්නට ඕන. මේක පින්නතුනි මේ ස්වර්ණමය යුගයේ දියමන්ත යුගයක් බවට අපි පත් කරගන්නට ඕන. එහෙම වුණොත් තමයි අපි සැබෑලෙසම අපි බුද්ධෝත්පාද කාලයෙන් දුර්ලභ මනුසාත්න භාවයෙන් ලැබපු අධ්‍යාපනයෙන් පතිරූප දේශ වාසයෙන් අපි ප්‍රයෝජන ගන්න අය බවට පත් වෙන්නේ. පින්නතුනි ඒ සඳහා හිත ටිකෙන් ටික නමුත් සමාධි අරමුණක මෛත්‍රී භාවනාව, බුදුගුණ භාවනාව, ධාතු මනසිකාරය, ඒ වගේම පඨවි ආදී කසින, ආනාපාන සතිය, මෙන්න මේ වගේ සමත භාවනාවක හිත ටිකෙන් ටික තැම්පත් කරගන්නට අපි උනන්දු වෙන්නට ඕන. ඇත්තටම අපි අපට ආදරේ නම් අපි පින්නතුනි කෙලිසොමෙන් හිත මුදවා ගන්නට ඕන. නීවරණයන්ගෙන් හිත ගලවා ගන්නට ඕන. ඒක අපිට විතරක් නෙවෙයි, අපි ඇසුරු කරන අනිත් හැම දිනාටම අපි කරන ලොකුම පරෝපකාරීකුත් බවට පත් වෙනවා. බොහෝ දෙනෙක් හිතන් ඉන්නේ භාවනා කරන එක ආත්මార్థකාමී කියලා. පින්නතුනි ආත්මార్థකාමී වීම වරදක් නෙවෙයි බුද්ධාමයේ හැටියට. සැබෑලෙස ආත්මార్థකාමී කෙනා තමන්ගේ හිතේ ලෝභ දේශ මොහ වලින් හිත මුදවා ගන්නවා. එහෙම ආත්මార్థි වෙන ආත්මార్థකාමී වෙනවා නම් කෙනෙක් එපමණට ඒ කෙනා පින්නතුනේ පරදකාමීත් වෙනවා. යම් කිසි කෙනෙක්ගේ හිතේ ලෝභයේ දේශයේ මොහේ නැත්නම් ඒ කෙනාගෙන් කිසිදු විටක සමාජයට අයහපතක් වෙන්නේ නැහැ. ලෝක සාමයට ඔහුගෙන් හානියක් වෙන්නේ නැහැ. අන්න ඒ නිසා පින්නතුනේ ටිකෙන් ටික නමුත් හිත පුරුදු කරන්න මේ සමත භාවනාවකට. මුලදී ටිකක් අමාරුයි. හිත විසිරලා යනවා. ආම වශයෙන් සක්මන් කරමින් ඇවිදිමින් හරි එක කුසල අරමුණක හිත බොහෝ වේලාවක් තබා ගන්නට උත්සාහ කරන්න. එහෙම හිත තබා ගන්නකොට පිනතුන් ටිකෙන් ටික කමන්ට මේ සද්ධර්මයේ සාන්දෘෂ්ටික බව තමන්ට දැනෙනවා. සතුට ලැබෙනවා. දිට්ඨ ධම වේදනිය වශයෙන්ම තමා මේ රකින්න ධහමේ ආරිසංශ තමන්ට පේන ගන්නවා. මේ සමාධිමත් බවට පිනතුනි හැකිතාක් සීලයෙන් උපකාරවත් බව ලබා ගන්න. අල්පේච්ඡ කතා, සන්තුටි කතා ආදී වශයෙන් දස දැහැමි කතා වලින් මේ සඳහා උපකාරවත් බව ලබා ගන්න. ඉන්ද්‍රිය සංවරයෙන් මේට උපකාරවත් බව ලබා ගන්න. ආහාරයේ ටිකෙන් ටික අඩු කර ගැනීම, නිින්ද පාලනය කිරීම, විෂම පුද්ගලයන්ගේ ඇසුරෙන් ටිකෙන් ටික දුරු වීම, මෙන්න මේ වගේ කරුණු වලින් අපේ සමතයට උපකාරවත් බව ලබන්නට ඕන. ඒ සමාධිය සඳහා සීලෙන් අනුග්‍රහ කරගන්නට ඕන, සතියෙන් අනුග්‍රහ කරගන්නට ඕන, ඒ වගේම ධර්ම සාකච්ඡාවෙන්, කල්යාණ මිත්‍රාශ්‍රයෙන්, මත්තඤ්‍යතතාවෙන්, ජාගරියානුයෝගයේ නිදිවැරීම, මෙන්න මේ වගේ කරුණු වලින් අපේ සමතය සමාධිමත් බව සඳහා චිත්ත ඒකාග්‍රතාවය සඳහා උපකාරවත් බව ලබන්නට ඕන. පින්නතුනි යම් කිසි කෙනෙකුට මේ මට්ටමට හිත දිනු කරගන්න පුළුවන් නම් ඒ තැනැත්තාට පුළුවන්කම තියෙනවා කාම ඡන්ද ආදී නීවරණයන්ගෙන් හිත විස්කම්බනක් විදියට බොහෝ කාලයකට හිත දුරු කරගන්නට. මේක පින්නතුනි අපට ලැබෙන ලොකුම භාගයක්. මේ මානසික සුවය ලැබෙනකොට අපට ලැබෙන තියෙන සියලුම භෞතික දේවල් වලට විතරක් නෙවෙයි අපට කියලා කීර්තියක් ලෝකෙන් ලැබිලා තියෙනවා. අන්නේ කීර්තිය ඇතුළු මේ ලෝකේ තමා ලබාගත්තු සියලුම සම්පත් වලට වඩා තමන්ට මේ ධ්‍යාන සෝයේ ඉහළ සෝයක් බාටපත් වෙනවා. අද අපි ඊටාම ලාමක දේවල් පිටපස්සේ යන්නේ පිනතුනි. ඊටාම සුළු දෙයක් දීලා අද අපට දීලා අපි යම්කිසි කෙනෙකුට නම ගන්න පුළුවන්. අපි ගැන ඊටාම පොඩි වචනයකින් ප්‍රශංසාවක් කළා අපි ඒ වෙත නැඹුරු කරගන්න පුළුවන්. අපේ රූපය ලස්සනයි කියලා, අපේ ඇඳුම ලස්සනයි කියලා, අපේ වයස අඩුවෙන් කියලා, අපේ කොණ්ඩේ හුඟක් ලස්සනයි කියලා, කටහඬ ලස්සනයි කියලා කීර්තියට අපි පත් කර ගමම පිනොතනේ අපි ඒ පුද්ගලයාට ඇතැමිට වසී වෙනවා. අපි ඒ පුද්ගලයා මත යැපෙනවා. ඇතැමිට අපි භෞතික සම්පත් වලට කැමති නැහැ. බඩු භාණ්ඩ වලට ඒක ආසා නැහැ. නමුත් අපි කීර්තියට හුඟක් ආසයි. සමහර තන් දන් දෙන්නේ කීර්තියට. ඉහළ මට්ටමේ ඇසුරු කරන්නේ, සමහර විහාරස්ථාන ඇසුරු කරන්නේ, ප්‍රසිද්ධ ස්වාමීන් වහන්සේලා ළඟින් ආශ්‍රය කරන්නේ ඇතැම් විට ධර්මයට සමීප වෙනට වඩා තමන්ගේ කීර්තියට. පින්නතුනි මේව වංචක ධර්ම විදියට අපේ හිතේ යටි සිතේ ක්‍රියාත්මක වෙනවා. ඒ නිසා අපි අපට ආදරේ නම් අපේ හිත අපි රැකගන්නට ඕන. හිත අකුසල දහම් වල ගැටෙන අවස්ථා, අකුසල දහම් වල නිමග්න වෙන අවස්ථා අපි මනවින් තේරුම් ගන්නට ඕන පින්නතුනි. මෙන්න මේ සඳහා අපට ධර්මඥානය අවශ්‍ය වෙනවා. සිල්වත් බව අවශ්‍ය වෙනවා. හිත සමතය අවශ්‍ය වෙනවා. අප මේ සඳහන් කළේ පින්නතුනි එකාන්තකින් කාම ලෝකයේ තුල ඉඳගෙන රාග ආදී අකුසල දහම් වලින් හිත මුදවා ගන්න ක්‍රමය. අනිත් පැත්තෙන් කාම ලෝකයෙන් ඉක්මලා රූපාවචර ලෝකයේ තුල ඉඳගෙන අපි කොහොමද හිත දිනු කරගන්නේ? රාග ද්වේෂ අඩු කරගන්නේ කොහොමද? ඊළඟට පින්නොතින් කෙනෙක් අවශ්‍ය නම් මේ රූපාවචර ලෝකයන් ඉක්මවලා මේ රූපයේ නිසලු බව තේරුම් අරගෙන සම්පූර්ණම රූපය ප්‍රහීණ කරන අරූපාවචර මට්ටමට හතරවෙනි ධ්‍යානයෙන් පස්සේ ආකාසානංචායතනය, විඤ්ඤාණංචායතනය, ආකින්චඤ්ඤායතනය, නේවසඤ්ඤානාසඤ්ඤායතනය කියන මෙන්න මේ අරූප ධ්‍යාන හතර මට්ටමටත් ඕනනම් අපට හිත දිනු කරගන්න පුළුවන්. නමුත් මෙවැනි බුද්ධෝත්පාද කාලයක අපි ඊට වඩා උත්සාහ කරන්න පින්නතුනි. අපේ හිත ධ්‍යාන මට්ටමට දිනුනත් එක්කම ජීවිත යථාර්ථය අවිද්‍යාව දුරු කිරීම සඳහා කටයුතු කිරීමටයි. මෙන්න මෙතෙන්දී පින්නතුනි අපේ අවිද්‍යාවේ ස්වභාවය අපි මනමින් තේරුම් ගන්නට ඕන. දැන් අපි මෙතෙක් සඳහන් කළේ ලෝභයේ දේශයේ දෙක තේරුම් අරගෙන ඒ ලෝභ දේශ දෙක දුරු කර ගැනීම. ලෝභයෙන් වන්නේ අපි සුභ අරමුණක අයනුසෝ මානසිකාරය තුල ජීවත් වීම. ද්වේෂයෙන් වන්නේ පටිඝ අරමුණක් ඔස්සේ අයනුසෝ මානසිකාරය දෙවීම. මෝහයෙන් සිදුවන්නේ අරමුණේ මුලාවන ස්වභාවය. අපට උනේ මොකක්ද කියලා අපි දන්නේ නැහැ පිනොතන මොහේදී. ඒ නිසා බුදුරජාණන් වහන්සේගේ ධර්මයට අනුව පින්නතුනි ඉතාම වැදගත් කාරණයක් තමයි මේ මොහේ අවිද්‍යාව මිච්ඡා දිට්ඨිය කියන කාරණය තේරුම් ගැනීම. මොහේ අවිද්‍යාව මිච්ඡා දිට්ඨිය ආදී නොයෙක් නම් වලින් හඳුන්වන මේ නොදැනීම යථාර්ථයේ නොදැනීම තේරුම් ගැනීම වැදගත් වෙනවා. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ ලෝකයේ තියෙන අන්තරීක්ෂ කියලා ඇතැම් ග්‍රහලෝක. මේ විශ්වයේ සමහර ග්‍රහලෝක තියෙනවා ඒ ග්‍රහලෝක වලට ආලෝකය නැහැ. සූර්යාලෝකය ලැබෙන්නේ නැහැ. ඇතැම් විට ඊට ඉදිරියෙන් සූර්යාගේ පැත්තේ තියෙන ග්‍රහලෝක වලට මුවා වෙලා මේ ග්‍රහලෝක බොහෝ කාලයක් අන්ධකාරයේ තියෙනවා. ධර්මයේ සඳහන් වෙනවා මෙවැනි ග්‍රහලෝක වල සත්‍යයන් ජීවත් වෙනවා කියලා. සාමාන්‍ය විද්‍යාවෙන් කියන්නේ කිසියම් ග්‍රහලෝකයක ආලෝකය නොතිබ්බොත් ඒ ග්‍රහලෝකයේ ශාක ගස්සල් නැහැ. එතකොට ඒකට වතුර නැහැ. වතුර නැත්නම් ජීවීන් නැහැ කියලා කියන්නේ. ඒ විද්‍යාඥයන්ගේ උපකරණවලට පේන මට්ටම. නමුත් වෙනතෙනි බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මෙවැනි ස්ථානවල සත්‍යයන් ඉපදෙනවා කර්මානුරූපව. ඇතැම් විට මේ උපකරණ වලට පේන්නේ නැහැ පින්නතුනි. මේ බුද්ධ ඥානයට විතරක් පේන සමහර දේවල් තියෙනවා. භාගතුන් වහන්සේ සඳහන් කරනවා මෙවැනි ස්ථානවල සත්‍යයන් ඉපදෙනවා. ඉපදෙන්නේ අන්ධකාරේ, ජීවත් වෙන්නේ අන්ධකාරේ, මරණයටපත් වෙන්නේ ඝන අන්ධකාරේ කියලා. මෙන්න මේ අන්තරීක්ෂ නිරය කියන අන්තරීක්ෂ ග්‍රහලෝක වලටත් වඩා දැඩි අන්ධකාරයේ තියෙන තැනක් බුදුහාමුදුරුවෝ දේශනා කරනවා. අන්නේ ඝන අන්ධකාරය තමයි අවිද්‍යාව නැමැති අන්ධකාරය. ඊළඟ සඳහන් කරනවා චතුරාංග සමන්නාගත අන්ධකාරය කියලා දෙයක් ලෝකේ තියෙනවා. ඒ මොකද්ද? මාසෙ පොයන් දවසක මධ්‍යම රාත්‍රියේ ඝන වලාකුළු වලින් වර්ෂාවෙන් පිරි අහසක් තියෙන අවස්ථාවක ඝන කැලෑවක තියෙන අන්ධකාරය. මාසෙ පොයන් දවසක මධ්‍යම රාත්‍රියේ වැසි වලාකුළු වලින් බර වෙච්ච ඝන කැලෑවක තියෙන අන්ධකාරය. අංග 4කින් යුක්ත චතුරංග සමන්නාගත අන්ධකාරය ගැන ධර්මයේ සඳහන් වෙනවා. අපි කියන්නේ ඊටාම දැඩි කලවර කියලා. පින්නතුනි මෙන්න මේ අන්ධකාරයට වඩා අන්ධකාරයක් ලෝකේ තියෙනවා නම් එම අන්ධකාරය විදිහට ධර්මයේ සඳහන් කරන්නේ අවිද්‍යාව නැමැති අන්ධකාරය. මොකද පින්නතුනි මේ අවිද්‍යාව කියලා කියන්නේ සාමාන්‍යයෙන් පල්ලෙහාම මට්ටමේ අවිද්‍යාව විදිහට අපට ගන්න පුළුවන් කර්මයේ පිළිබඳව තියෙන අනුභවය. අපේ හිත මුල් වෙලා කයින් වචනයෙන් සිතින් වෙන කර්මයන් වලට ලැබෙන විපාක සානිසංශ පිළිබඳව තියෙන අනුභවය මේ අවිද්‍යාව විතරා මට්ටමක්. නමුත් ඊටත් වඩා අන්ධකාර විදිහට සලකන්නේ දුකේ හට ගැනීම නිරුද්ධ වීම පිළිබඳව තියෙන අනුභවය. දුක හට ගන්න ආකාරය පිළිබඳව දන්නේ නැතිකම. ඒක තවත් විස්තර කරනවා නම් අපි ඇහැට රූපයක් පේනකොට ඒ ඇහැට පේන රූපයේ කනට ඇහෙන ශබ්දයේ යථා ස්වභාවය නොදන්නාකම. අපි ඇහැට රූපයක් පේනකොට හිතෙන්නේ මේ දැන් මට පේන රූපයයි මේ ඇස් දෙකට ගෝචර වෙන්නේ කියලා. කනට ශබ්දයක් අහනකොට හිතෙන්නේ මේ දැන් නිකුත් වෙන ශබ්දය මට ඇහෙන්නේ කියලා. දිවට රසයක් එනකොට දැන් තමන්ට හිතෙන්නේ මේ පිඟානේ තියෙන කෑම ටිකේ රසය නැත්තම් දිවේ තියෙන රසයයි තමන්ට ලැබෙන්නේ කියලා දැන් හිතෙනවා. පින්නතුනි මේකත් අවිද්‍යාවේ ලක්ෂණයක්. ඊළඟට තමන්ට උදාහරණයක් හැටියට කියනවා නම් අපි ඉස්සරහා බලාගෙන ඉන්නකොට අපි ඇවිදිනකොට අපි නිතරම ඇවිදින්න අඩි 5ක් 10ක් ඉස්සරහා බලාගෙන අපිට හිතෙන්නේ අපි ඉන්නේ ඉස්සරහා බලන තැන කියලා. නමුත් වෙනතන අපි එනීට අඩි ගානක් පිටපස්සේ තමන්ගේ දෙපා තියෙන තැන තමයි තමන් ඉන්නේ. අපි කවදාවත් අපේ දෙපා දිහා බලාගෙන අපි ඇවිදින්නේ නැහැ. අපි බලන්නේ ඉස්සරහා දිහා. අපි නිතරම ඉන්නේ ඒ ගෙවුණු අතීතය තුල ඉන්නේ. අපි වාහනයක් පදවනකොට වාහනේ අඩි 10ක් 20ක් 30ක් 40ක් 50ක් අඩි 100ක් විතර ඉස්සරහා බලාගෙන තමයි තමා වාහනේ පදවන්නේ. අපි කවදාවත් වාහනේ ටයර් දිහා බලාගෙන ඩ්‍රයිව් කරන්නේ නැහැ. අපි පඩිපැලක් නගිනවා නම් ඉදිරිපස පඩිපැල ටික බලාගෙන තමයි පාදයේ තියන්නේ. අපි පාදයේ තියෙන තැනට අපි S2 දාගල බලන්නේ. අපි ටෝච් එකක් ගහගෙන යනවා නම් රාත්‍රී කාලේ ටෝච් එකේ ආලෝකයේ තියෙන දිහා බලන්නේ. ඇතැම් විට ටෝච් එක ඉස්සරහා ගහගෙන යනකොට කකුලට ගලක් වැදෙන්න පුළුවන්. ඇතැම් විට ටෝච් එක පාස් වුණාට පස්සේ ආපහු සර්පයෙක් කකුලට දෂ්ට කරන්න පුළුවන්. ඇයි ඒකට හේතුව? අපි මේ ඉන්නේ දැන් හිටගෙන ඉන්නේ අපි මනසෙන් ඉන්න ස්ථානේ නෙවෙයි ඇත්තට. පින්නතුනි මෙන්න මේක තමයි අපේ ජීවන යථාර්ථය. අපි නිතරම ගෙවන අතීතය තුළ ඉන්නේ. මේකත් අවිද්‍යාවේ ලක්ෂණයක්. අනිත් දේ තමයි ඇසට රූපයක් පේනකොට අපට හිතෙන්නේ මේ පේන රූපය මේ විදිහටම බාහිර ලෝකෙ තියෙයි කියලා. ඒ විතරක් නෙවෙයි ඒ පේන රූපය ඕනෑම කෙනෙකුට ඕනෑම අවස්ථාවක ඒ විදිහටම අත්දකින්න පුළුවන් කියලා අපි හිතනවා. තමන්ට රූප ශබ්ද ආදී අරමුණක් පේනවා නම් ඇහෙනවා නම් අපි හිතන්නේ ඒ පේන ඇසෙන අරමුණ හැම දෙනාටම එක වගේ අත්විඳින්න පුළුවන් කියලා. මේකත් ඇත්තක් නෙවෙයි පින්නතුනි. මෙන්න මේ වගේ පින්නතුනි විවිධාකාරයෙන් අවිද්‍යාවේ ස්වභාවය අපට විස්තර කරන්න පුළුවන්. මෙන්න මේ අවිද්‍යා ස්වභාවයෙන් මිදලා නියම ලෙසම විද්‍යාව පහළ වෙන විදිහට අපි බලන්නේ කොහොමද කියන එක අපි තේරුම් ගන්නට ඕන. මේ විද්‍යාව ලබන්න මේ ප්‍රඥාව ලබන්නට ආසන්නතම හේතු වන කරුණු හතරක් ධර්මයේ දේශනා කරනවා. ඒ මොනවද? කල්යාණ මිත්‍ර ආශ්‍රය, සද්ධර්ම ශ්‍රවණය, යෝනිසෝ මනසිකාරය සහ ධර්මානුධර්ම ප්‍රතිපදාව කියන මේ කාරණා ටික. නිවැරදි දහමක් දේශනා කරන කල්යාණ මිත්‍රයෙක් මොහොනට මොහොන සමීපව නැති වුණත් අන්තර්ජාලය හරහා හෝ කල්යාණ මිත්‍රයෙක්ගේ ආශ්‍රයයක් අපට නිරතුරුවම තියෙනවන පින්නතුනි. කල්‍යාණ මිත්‍රයන්ගේ ඇසුර විතරක් මදි. ඒ කල්‍යාණ මිත්‍රයන් ඇස අවධානයේ අවනත භාවයේ දක්වමින් හිතවත් තියාගෙන කල්‍යාණ මිත්‍රයන් අඛණ්ඩව ආශ්‍රය කරලා ඔහුගෙන් ධර්ම ශ්‍රවණය කරන්න ඕන. ඒ අහන දහම නුවණින් මෙනෙහි කරන්න ඕන. ඊට අනුරූපව සීල සමාධි ප්‍රඥා කියන මේ ත්‍රිවිධ ශික්ෂා සම්පූර්ණ කරගන්නට ඕන. අන්න එහිදී පින්නතුනි අපි අවිද්‍යාවෙන් දුර වෙලා විද්‍යාව ලැබෙන විදියට අපි ධර්ම කරුණ අහන්නට ඕන. බුදුරජාණන් වහන්සේ ධර්ම දේශනා කිරීමේදී ආරම්භ කළ ධම්මචක්ක සූත්‍රයේ දේශනා කරනවා චක්කෝ මුදපාදී, ඥාන මුදපාදී, පඤ්ඤා උදපාදී, විඤ්ඤා උදපාදී, ආලෝක උදපාදී කියලා. උන්වහන්සේට ඇස පහළ වුණා, ඥානය පහළ වුණා, පඤ්ඤාව පහළ වුණා, ආලෝකයේ විද්‍යාව ආදී කරුණ පහළ වුණා කියලා කියන්නේ මෙන්න මේ යථාර්ථය උන්වහන්සේ දැනගත්තා කියන කාරණය. පින්නොතුනි මෙන්න මෙතෙන්දී අපි තේරුම් ගන්නට ඕන අපි මේ අත්විඳින ලෝකය මොකක්ද කියලා. අපේ ඇහැට රූපයක් දකිනකොට පින්නොතුනි මුලින්ම අපේ ඇසේ පෙනීමේ ශක්තිය තියෙන ඕන. ඒකට කියන්නේ චක්කුම් අපරිවින්නම් හෝති කියලා. ඇසේ පෙනීමේ ශක්තිය තියෙනට ඕනේ තිමිලි විතරක් බෑ. ඒ ඇහැට ගෝචර වෙන අරමුණක් රූපයක් තියෙනට ඕන වන් රූපයක්. මෙන්න මේ දෙක විතරක් තිමිලක් බෑ. දැන් අපි S2 දැල්වගෙන ඉන්නවා. දැන් මම මේ වෙලාවේ S2 අරගෙන ඉන්නේ. S2ට නොයෙක් විදිහේ රූප දර්පණ තල මගේ ඇහැට වදිනවා. නමුත් වැදුනට මේ හැම දෙයක් ගැනම මට චක්කු විඤ්ඤාණය පහළ වෙන්නේ නැහැ. චක්කු විඤ්ඤාණය පහළ වෙන එක දෙයක් ගැන විතරයි. අන්න ඒ තුන මේකතුනොත් තමයි චක්කු සම්පස්ය ඇති වෙන්නේ. මෙන්න මේ චක්කුව නැත්තං ඇස ප්‍රසාද රූපය, ඒකට ලැබෙන රූප අරමුණ, ඊළඟට චක්කු විඤ්ඤාණය, චක්කු සම්පස්සය, මෙන්න මේ කරුණු ටික ඇති වෙලා පින්නතුනේ චක්කු විඤ්ඤාණය පහළ වීම මේ කරුණු ටික අතීත කර්ම විපාක විදියට අපට හට ගන්නවා. ඒ විතරක් නෙවෙයි විපාක මනෝ ධාතුවත් හට ගන්නවා. විපාක විදියට අර මුලින් ඇති වෙච්ච වර්ණ රූප පිළිබඳව ඡායා මාත්‍රය පිළිබඳව දැනුම සහිත වූ චක්කු විඥාණයෙන් ඔසවල තබන්නේ හිතට. ඊට පස්සේ විපාක මනෝ ධාතුව සම්බන්ධ වෙනවා. විපාක මනෝ ධාතුවක් නිර්මාණය වෙනවා. ඒකත් අතීත කර්ම විපාක විපාකයක්. ඒ මනෝ විපාක මනෝ ධාතුවේ නොනැති විපාක මනෝ විඥාන ධාතුව උත්සනිකව පහළ වෙනවා. මෙන්න මේ ටික ඔක්කොම පින්නතුනි සලකන්නේ අතීත කර්මයන්ට ලැබෙන විපාක. මේ කිසිවක් රාග සහිත නෙවෙයි. නිරාගා, නිද්දෝසෝ, ඒ වගේම නිම්මෝහෝ, නිදිට්ටි, නිම්මානෝ. මේවා කිසිවක් රාග නෙවෙයි, ද්වේෂ නෙවෙයි, මෝහ නෙවෙයි, දිට්ටි නෙවෙයි, මාන්න නෙවෙයි. මේ සියල්ලක් අතීත කර්ම වලට ලැබෙන විපාක. මේ කිසිවක් නව කර්ම නෙවෙයි. මේ සියල්ලම හටගෙන ඉතුරු නැතුවම නිරුද්ධ වෙනවා. මේ නිරුද්ධ වෙච්ච අත්දැකීම තමයි අපි පවස්සර මිදම් භික්කවේ කිත්තං කියලා හිත ප්‍රභාස්වරයි කියන්නේ. මෙන්න මේ අවස්ථාවේ පහළ වෙන චක්කු විඥාණය, ඒ වගේම විපාක මනෝ ධාතුව, විපාක මනෝ විඥාන ධාතුව කියන මෙන්න මේ ස්වභාවය තමයි පිරිසිදුයි කියලා කියන්නේ. රාග දේශ මොහ රහිතයි, කාම ඡන්ද ආදී නීවරණ රහිතයි, ව්‍යාපාදයේ තීනමින්ද උද්දච්ච ආදී නීවරණ මෙහි නැහැ. ඒ වගේම දුකක් සැපක්වත් නැහැ. මේ සියලුම දේවල් සලකන්නේ උපේක්ෂා සාගත ස්වභාවයන් විදියට. පින්නතුනි මෙන්න මේ අත්දැකීම ක්ෂණිකව හටගෙන ක්ෂණිකව නිරුද්ධ වෙනවා. මේ තුල අපට ජීවත් වෙන්න බෑ. මේ තුල අපට ආපසට යන්නත් බෑ. මේක අතීත කර්ම විපාක විදියට හටගෙන නිරුද්ධ වෙනවා. ඒ නිරුද්ධ වෙච්ච මනෝ ධාතුවත්, ඒ වගේම විපාක විඥාන ධාතුවත් මේ සියල්ලක්ම අරමුණු කරගෙන නැවත තමන්ගේ හිතේ අවිද්‍යාවේ පමණට සංස්කාරාදී සෙසු පටිච්චසමුපාද ලක්ෂණ ටික පහළ වෙනවා. අපේ හිතේ අවිද්‍යාවේ පමණට අපේ ලෝකේ නිර්මාණය කරගන්නවා. පංච උපාදාන ස්කන්ධයෙන් මෙතනින් නිර්මාණය වෙන්නේ. එතකොට පින්නතුනේ සරුවත් මාහිමියන් වහන්සේ උන්වහන්සේගේ සුවිශේෂී දේශනාවක් වන පටිසම්භිදා මග්ගයේ සඳහන් කරන්නේ විඥාන චර්යා කියලා අර මුලින් ලැබෙන අත්දැකීම. ඒකට ඇතුළතනේ දුක්ඛ සත්‍ය කියලා කියන්නේ. මේක අභිධර්ම පිටකයේ යමක අපකරණයේ සත්‍ය යමක හිමේක දක්වනවා දුක්ඛ සත්‍ය විස්තර කිරීමේදී. මොකද දුක්ඛ සත්‍ය කියලා කියන්නේ? දුක්ඛ සත්‍ය ගැන කායකන් දුක්ඛං චේතසිකන් දුක්ඛං තපෙත්වා අවශේෂම් න දුක්ඛං දුක්ඛ සත්‍යං. කායික දුකක් චේතසික දුකක් තියෙනවා නම් අන්න ඒ තියෙන කායික දුක් චේතසික දුක් හැර වෙනත් දෙයක් තියෙනවා නම් අන්න ඒක දුකක් නෙවෙයි. නමුත් ඒක දුක්ඛ සත්‍ය කියලා. පින්නතුනි මෙන්න මෙතන තමයි අපි ධර්ම මාර්ගයේ ඉදිරියට යනවාද නැද්ද කියන එක තීරණය වෙන. ලෝකයේ සම්මා සම්බුදුරජාණන් වහන්සේ කෙනෙක් පහළ වුණාද කියලා තමා දැනගන්න ඉඟිය, නැත්නම් ටර්නින් පොයින්ට් එක. දුක සත්‍ය තේරුම් ගන්න අවස්ථාව. මුළු ලෝකෙමයි කියන්නේ කායික දුකයි, චේතසික දුකයි, දුකයි කියලා. බුදුරජාණන් වහන්සේ එවැනි ලෝකයට දේශනා කරනවා කායිකං දුක්ඛං චේතසික දුක්ඛං තපෙත්වා අවශේෂං න දුක්ඛං දුක්ඛ සත්‍යං. කායික දුක චේතසික දුකක් හැර අවශේෂ දෙයක් තියෙනවා නම් ඒක දුක නෙවෙයි. හැබැයි ඒක දුක සත්‍යය. අන්නේ දුක සත්‍යය දුරු කරන්න කියලා බුදුහාම දේශනා කරේ නෑ. ඒ දුක සත්‍යය පින්තුනි පරිඤ්ඤයං පිරිසිඳ දැනගන්න තියෙන්නේ. දුක සත්‍ය පිරිසිඳ දැනගත්ත පමණට යා සමුදේ සත්‍ය දකිනවා. සමුදේ සත්‍ය ඔබ බාහිරින් දකින්නේ නැහැ. ලෝකයේ අය දුක සත්‍ය බාහිරින් දැක්කොත්, බාහිරින් දකින කෙනා බාහිරින්න දුව පුතා අම්ම තාත්ත වයසට ගියපු කෙනා තමා කීකරු දරුවා බාහිරදේ දුක සත්‍ය කියලා දැක්වතින් ඔහු දුක්ක සමුදය හොයන්න යන්නේ බාහිරින්. නමුත් පිනතනේ දුක සමුදයත් අභ්‍යන්තරෙම අපි තේරුම් ගන්නට ඕන. භාගතුන් වහන්සේ දේශනා කරනවා නැතේ කාමා යානි චිත්‍රානි ලෝකේ සංකප්ප රාගෝ පුරිසස්ස කාමෝ. දුකට හේතු වන තෘෂ්ණාව කාමය කියන දේ දුක සමුදය කියන එක. දුක සමුදය සත්‍ය කියන එක. පින්නතුනි බාහිර ලස්සන දේවල් නෙවෙයි කාමයක් කියලා කියන්නේ. සංකප්ප රාගෝ පුරිසස්ස කාමෝ. පුරුෂයාගේ අභ්‍යන්තරයේ තියෙන මේ සංකල්ප රාගයටයි රාගය කියන්නේ. බාහිර ලෝකයේ දෙයට කියන්නේ කාම ගුණ කියලා. ඒ කාමයට හිත කර දේවල් බාහිර තියෙන්නේ. නමුත් ඒවා කාමයන් නෙවෙයි. අපේ අතේ තුවාලයක් තිබ්බොත් තමයි අපි අල්ලන දේ විසක් නම් තුවාලයට විසක් වෙන්නේ. අපේ අත පිරිසිදු නම් අපේ අත නිරෝගී නම් අපි අල්ලන දේ අපට හානියක් වෙන්නේ නැහැ. අන්න ඒ වගේ අපිට බාහිර දේ කාමයන් බවට පත් වෙන්නේ අපේ හිතේ රාග ද්වේෂෙ තිබුණොතින්. එතකොට ඒ කාමයේ අභ්‍යන්තරයේ තියෙන්නේ කාමයට ලක්වන දේ බාහිර තියෙන එක කාම ගුණයන් කියලා කියන්නේ. එතකොට සමුදේ සත්‍ය බුදුහාඳුරමේ අභ්‍යන්තරයෙන් කියන්නේ. එතකොට පින්නතුනේ ඊළඟ ලක්ෂණය තමයි මේ දුක සත්‍යෙම තවත් ස්වභාවයක් ඉස්සර කරනවා බුදුහාඳුරෝ තවත් අර්ථකථනයක් විදියට. ඒ මොකද්ද? ඒ තමයි කායිකං දුක්ඛං චේතසිකං දුක්ඛං දුක්ඛංච දුක්ක සමුදයංච දුක්ඛංච දුක සත්‍යංච. යම් කිසි කායික දුකක් චේතසික දුකක් තියෙනවා නම් ඒක දුකක් වෙනවා, දුක සත්‍යයක් වෙනවා. පින්නතුනි මෙන්න මේක ඊටාම ගැඹුරු අවස්ථාවක්. මේ දෙකේම වෙනස අපි තේරුම් ගන්නට ඕන. මුලින් සඳහන් කරනවා කායික දුක චේතසික දුකක් තියෙනවා නම් ඒක දුකක් වෙන්නේ නැහැ. නමුත් ඒක දුක සත්‍යයි කියලා. ඒ කියන්නේ අර ස්කන්ධ පංචකයේ මුල් අවස්ථාව. විඥාන චර්යාවේ නවස්ථාවයි මේ කියන්නේ. ඒක රාග දේශ මොහ රහිතයි. මාන දිට්ඨි නැහැ. කාම ඡන්ද ආදී නීවරණ නැහැ. ඒක දුකක් සැපක්වත් නෙවෙයි. ඒක විපාක මට්ටම. ඊළඟට දේශනා කරනවා කායිකං දුක්ඛං චේතසික දුක්ඛං දුක්ඛංච දුක සත්‍යංච. ඒ කියන්නේ අර විඥාන චර්යාවෙන් නැත්තම් දුක්ඛ සත්‍ය විදියට ලැබෙන දේ අතීත කර්ම විපාක ස්වභාවය අවිද්‍යාසහගත මනසෙන් අරමුණු කරනකොට නව කර්ම විදියට හැටි කරගන්නා වූ උපාදානස්කන්ධ පංචකය. දුක සත්‍ය විස්තර කිරීමේදී ධම්මචක්ක සූත්‍රයේදී ජාතිපි දුක්ඛ, ජරාපි දුක්ඛ, ව්‍යාධිපි දුක්ඛ ආදී වශයෙන් කියලා සංකිට්ඨේන පංචපාදනස්කන්ධා දුක්ඛ කියලා දුක්ඛාරය සත්‍ය විදියට විස්තර කරන්නේ මෙන්න මේ කාරණය. ඒක දුකක් වෙනවා, දුක සත්‍යයක් වෙනවා. ඇයි එහෙම කියන්නේ? ඒක අර මුලින් ඇතිවෙච්ච ස්කන්ධ පංචකය තමා දැන් අවිද්‍යාසහගතව පංච උපාදානස්කන්ධය බවට නව කර්මයක් විදියට තමා ප්‍රතිනිර්මාණය කරගත්තා. ඒ නිසා ඒකෙන් දුකකටපත් වෙනවා. අර අතීත දෙයට කිසියම් විදියක සම්බන්ධතාවයක් තියෙන නිසා, ඒක අවිද්‍යාවෙන් බලපු නිසා දුක සත්‍යයට අපිට යම් කිසි විදියකින් ඒක කියන්න පුළුවන්. මෙන්න මේක පින්නතුනේ මේ කරුණු දෙකේ වෙනස අපි තේරුම් ගන්නට ඕන. අපි නිතර මේ සඳහා උදාහරණයක් කියනවා. හැම කාර් එකක්ම නැත්නම් හැම බස් එකක්ම වාහනයක්. නමුත් හැම වාහනයක්ම කාර් එකක් නෙවෙයි. හැම වාහනයක්ම බස් එකක් නෙවෙයි. අන්න ඒ වගේ තමයි හැම දුකක්ම දුකකුත් වෙනවා, දුක සත්‍යකුත් වෙනවා. හැබැයි හැම දුක සත්‍යයක්ම දුකක් වෙන්නේ නැහැ. ඇයි ඒකට හේතුව? අර විඥාන චර්යාවේ තියෙන අතීත කර්ම විපාක විදිහට ලැබෙන ස්කන්ධ පංචකයේ දුක සත්‍ය වුණාට ඒක දුක කියලා කියන්නේ නැහැ. ඇයි ඒ? ඒ දුක්ඛ සත්‍ය පිරිසින දැනගන්න විතරයි තියෙන්නේ. ඒක අපට ප්‍රහීණ කරන්න තියෙන දෙයක් නෙවෙයි. මෙන්න මේක දැනගත්තනම් දැනගත්තු පමණට යා සද්ධාති තථාගතස්ස බෝධින් කියලා කියන විදියට භාගතුන් වහන්සේගේ තථාගතත්වයේ පිළිඳව ශ්‍රද්ධාවටපත් වෙනවා. මෙතනින් තමයි ආකාරවතී සද්ධාව කියන එක පටන් ගන්නෙ. මෙතෙක් අපි එක්ක දන් දීලා සිල්වත් වෙලා අමතාත්කින් ලැබෙන ආභාසයෙන් ලෝක අනිත්‍යයේ ගුණකතන අහලා නැත්තම් සමත භාවනාවක් වඩලා කිසියම් විදියකින් බුදුහාමුදුරු ගැන ධර්මයේ ගැන සංගයා ගැන පැහැදීමක් ඇති වෙන පුළුවන්. හැබැයි ඒක අමෝලික සද්ධා. මේ අමෝලික සද්ධාව ආකාරවතී සද්ධාවක් බවට පත් වෙලා මේ සද්ධර්මයේ තුල අකණ්ඩව පිහිටන අකණ්ඩව සද්ධර්මයේ ශ්‍රෝතයට පැමිණෙන මාවත තමයි මෙන්න මේ යථාර්ථය වෙත හිත යොමු කිරීම. මේ දුක තේරුම් ගත්තනම් තේරුම් ගත්තු පමණට ඒක නැත්තම් දුක සමුදය තේරුම් ගන්නවා. දුක නිරෝධය තේරුම් ගන්න දුක නිරෝධ කිරීමත් තේරුම් ගන්නවා. දුක නිරෝධ කිරීමේ මාවතත් තේරුම් ගන්නවා. භාගතුන් වහන්සේ ගවම්පතී සූත්‍රයේ දේශනා කළේ ඒකයි. යමේ දුක සත්‍ය තේරුම් ගත්ත නම් ඔහු අනිසත්‍යનો තේරුම් ගත්තේ වෙනවා. යමේ සමුදය සත්‍ය තේරුම් ගත්තත් ඒත් ඒ වගේ අනිසත්‍ය තුන තේරුම් ගත්තේ වෙනවා. එක සත්‍යයක් තේරුම් ගත්තොත් අනිත් තුනම තේරුම් ගන්නවා. දෙකක් තේරුම් ගත්තොත් අනිත් දෙකක් තේරුම් ගන්නවා. ඒ වගේම සත්‍ය තුනක් තේරුම් ගත්තොත් ඔහු අනිත් සත්‍යයක් තේරුම් ගන්නවා. මේ තුන අන්‍යෝන්‍ය වශයෙන් සම්බන්ධයට පත් වෙන පිණතුනි. අපිට යම් කිසි වෙලාවක මෙන්න මේ දුක තේරුම් ගන්න පුළුවන් උනොතින් පින්නතනි. එදාට අපට බුදුහාඳුරු ගැන ශ්‍රද්ධාවක් ඇති වෙනවා. මේ දුක අපි තේරුම් අරගෙන අපේ සතර සතිපට්ඨානයේ පිහිටා නොසිටියොත්ින් අපට මොකද වෙන්නේ? මේ යථාර්ථය තේරුම් නොගෙන අපේ සතර සතිපට්ඨානෙන් බැහැර වෙනවා නම් යම්කිසි වෙලාවක ඒ හැම අවස්ථාවකදීම අපි ඉන්නේ මහා දුක් සමුදායක් පිළිමින් ඉන්නේ. කොයි වගේ දුකක්ද? හරියට අපට එවැනි අවස්ථාවකදී ඇතිවෙන කාය ස්පර්ශේ, චක්ඛු ස්පර්ශයන්, හැම ගලෝපු පණ පිටින් ඉන්න හරකට ලැබෙන වේදනාව වගේ. හරකෙක් ඉන්නවා. ඒ හරක පණ පිටින්ම හරකගේ හැම අයින් කරනවා. පිට සමයින් කරනවා. අයින් කළ හරක වාකරිනවා. පින්නතුනි අපිත් ඇත්තටම විඳින දුකක් මේ වගේ. අපි ලස්සන ඇඳුම් ඇඳලා හොඳ ඩිගෙන කියාගෙන ලස්සන වාහනවල යනවා. බොහෝම විහිළු තාලු කරනවා. මිහිරි ආහාර පාන අනුභව කරනවා. ලස්සන රූප, පින්තූර, වීඩියෝ බලනවා අපි. චිත්‍රපටි බලනවා. හොඳ පොතපත කියවනවා. නොයෙක් විදිය රූප නිර්මාණය කරගන්නවා. අදිවචන සම්පස්සේට, පටික සම්පස්සේට වේගෙන් යනවා. පින්නතුනි මේ විදිහ නාසාදයේ අර හමගලෝක වහින්සක සතාන් විඳින ඒ වේදනාවට වඩා වෙනස් දෙයක් නෙවෙයි. අපේ බුදුරජාණන් වහන්සේගේ සදාම් පණිවිඩය විශ්වාස කරනවා නම් මෙන්න මෙතනින් පටන් පින්නතුනි. සද්ධාති තථාගතස්ස බෝධින් කියපු විදිහට තථාගතයන් වහන්සේගේ මේ අවබෝධය ගැන ශ්‍රද්ධාව හැටගත්ත නම් ධර්මයේ සඳහන් වෙන ඒ ශ්‍රද්ධාව නිකන් ශ්‍රද්ධාවක් නෙවෙයි. තමන්ගේ සම මස් නහර ඇට ඇට මිදුළු විනිවිද ගිහිල්ලා මහත් වූ ජවයක්, වීරියක්, උත්තාන වීරියක් හට ගන්නවා මේ දුකෙන් කොහොම හරි නිදහස් වෙන්න ඕන කියලා. ඒ හැඟීමත් එක්ක ඔහුට මේ සතර සතිපට්ඨානෙන් බැහැර වෙන අවස්ථාව හරියට ධර්මයේ එක්තරා උපමාවක් දක්වනවා. අපි අසීහෙන් ඉන්න අවස්ථාව හරියට අපේ අතට තෙල් පිරිච්ච භාජනයක් දෙනවා. එක්තරා පාත්‍රයක තෙල් දාලා පිරෙන්නම දෙනවා. දීලා නගර සෝබිනියන් රංගනය කරන නටන ඒ රංගනෙට වසී වෙච්ච පිරිසක් ඉන්න රංගන ශාලාවක් මැදින් අපිට මේ පාත්‍රයට තෙල් දාලා අරගෙන අපිව අරගෙන යන්න කියනවා. අපට අරගෙන යන්න කියනවා. ඒ ළඟින්ම කෙනෙක් යනවා. අපේ අතින් එක තෙල් බිඳුවක් හරි හැලුනොතින් කඩුවක් අතින් අරන් එන්නේ අපේ ගෙල සිඳින්න. පින්නතුනි මෙන්න මේ උපමාවෙන් දක්වන්නේ මොකද්ද? අපි මෙන්න මේ දුක සත්‍ය තේරුම් නොගෙන අපි සතිපට්ඨානෙන් සිහියෙන් නුවණින් යම්කිසි වෙලාවක වෙන්ුණා නම් අයින් වුණා නම් අපෙන් අර තෙල් බිඳුවක් වැටුණා වගේ අපිට සිහිය නැති වුණා නම් ඒ සිහිය නැති වෙන හැම අවස්ථාවකදීම අපි කඩු පහරවල් විඳින්න ඉන්නේ. අන්න ඒ නිසයි බුදුරජාණන් වහන්සේ දේශනා කළේ යම් කිසි තැනැත්තෙක් ඉන්නවා. ඒ තැනැත්තාට දඬුවම් විදියට උදෑසන දැඩි උලකින් හෙණ්ඩුවකින් සියපාරක් උල් අනිනවා. රජතුමා මොහුට දඬුවම් විදියට උල් 100ක් උදේ වරු අනින නියම කරන වදකයට. වදකය ඇවිල්ලා දවල් කියනවා, ස්වාමිනේ අර සොරා තවමත් ඉන්නවා. දවල්ටත් අන්නේ වගේම උල් 100කින් අනින්න කියලා කියනවා. හවසට ඇවිල්ලා වදකය කියනවා, ස්වාමිනේ අර සොරා තවමත් ඉන්නවා. එහෙනම් හවසට උල් 100කින් අනින්න කියලා කියනවා. දවසට උල් 100 ගානේ පින්නතුනි මේ සොරාට අවුරුදු 100ක් උල් අනිනවා. ඇන්නට පස්සේ යම් කිසි කෙනෙක් කියනවා නම් මෙන්න මේ වගේ දැඩි වේදනාවකින් දවසට උල් 100 ගානේ ඇනලා අවුරුදු 100කට පස්සේ මෙන්න මේ දුක සත්‍ය තේරුම් අරගෙන යම් කිසි කෙනෙකුට මේ දුකෙන් නිදහස් වෙන්න විශේෂයෙන් ශ්‍රෝතයට නැත්තම් සක්කාය දිට්ඨිය දුරු වෙන මාවතට පිවිසෙන්නට යම් කිසි කෙනෙක් අනුශාසනා කරනවා මෙන්න මේ අවුරුදු 100න් පස්සේ කියලා යම් කිසි කෙනෙක් ඔබට කිව්වකින් අර උල් 100 ඇනගෙන හරි අවුරුදු 100ක් ඇනගෙන හරි ඉක්මනට මේකට පොරොන්දු වෙලා කැමැත දක්වන්න කියලා. ඒත් පාඩු නෑ කියලා කියනවා. පින්නතුනි මේ උදාහරණයෙන් බලන්න මේ ධර්මය අවබෝධ කරගැනීමේ තියෙන වටිනාකම, ප්‍රයෝජනය, වැදගත්කම. අපට එච්චර දුක් විඳින අවශ්‍ය නැහැ පින්නතුනි. මේ දුක් සියල්ලම බුදුහාඳුරා අප වෙනුවෙන් බෝධිසත්ව කාලයේ ඉඳලා තියෙන්නේ. අපට තියෙන්නේ මේ දුක් ඉඳලා අවබෝධ කරගත්තු ස්වාමීන් වහන්සේලා සියවස් 26ක් ජීවිත පරිත්‍යාගයෙන් රැකගෙන ඇවිල්ලා පුස්කොළ පොත්වල ලියලා වසර 100 ගාණක් අඛණ්ඩව දිරාපත් වෙනකොට ලියලා අද පින්නතුනි නවීන තාක්ෂණයට ඇවිල්ලා ඔබේ අතේ ගංගම දුරකථනයට මේ මුළු ත්‍රිපිටකය බුද්ධ වචනයත් අටුවා ටීකා ටිප්පණිය ආදී සියලුම බෞද්ධ සම්ප්‍රදායත් ථේරවාදී පාලි ත්‍රිපිටකය විතරක් නෙවෙයි මහායාන වජ්‍රයාන ආදී සියලු සම්ප්‍රදායවලින් සංස්කෘතයක් ඒ වගේම ටිබෙට් චීන ආදී සියලුම භාෂාවලින් තියෙන පරිවර්තන ඇතුළු මේ සියලුම ධර්ම ග්‍රන්ථ ටික අද අපට අපේ ජංගම දුරකථනයෙන් අපි වාහනේ යද්දී අපට බලන්න පුළුවන් මට්ටමට, අහන්න පුළුවන් මට්ටමට අද අපි මේ සියල්ලක්ම ධර්ම කරුණු ලබලා තියෙන්නේ. ඉතින් පින්නතුනි, ඒ තරම් පහසුකම්වත් අපෝ ලබලා, ඒ ලැබුණේ අපේ පිනටම තමයි. හැබැයි ඒ පින තේරුම් ගන්න අපි දක්ෂ නැත්නම් පින්නතුනි, ඊට වඩා අභාග්‍යයක් අපේ නැහැ. අන්න ඒ සද්ධර්මයේ තුලින් පින්නතුනි, මෙන්න මේ දුක කියන එක අපි තේරුම් ගන්නට ඕන. මේ අවිද්‍යාවේ ස්වභාවය තේරුම් ගන්නට ඕන. මේ අවිද්‍යාව දුරු වෙන විදිහට විද්‍යාව උපදවා ගන්නට ඕන. මොකද්ද විද්‍යාව කියලා කියන්නේ? ඇසෙන් රූපයක් දකිනකොටම ඒ මුල් අත්දැකීම නිරුද්ධ වෙනවා. ඒ නිරුද්ධ වෙච්ච අත්දැකීම පිළිබඳව මන ආයතනයෙන් සිතලා අපි මේ වර්තමානයේ තමන්ගේ හිතේ අවිද්‍යාව ආදී සංයෝජන මත ගොඩනගාගෙන ලෝකයටයි තමා අඥානචර්යා සහිත අවිද්‍යා සාගත පරිසම්පාද සංඛ්‍යාත චක්‍රය තුලයි තමන් ඉන්නේ කියන එක තේරුම් ගන්නට ඕන. අන්න ඒකෙන් මිදෙන ආකාරයට ඇසට රූපයක් දකිනකොටම බාහිර රූපයට ඇලෙන්න ගැටෙන්න නෙමෙයි පින්නතුනි. බාහිර රූපයේ පාට තේරුම් ගැනීම විතරක් නෙමෙයි. බාහිර රූපයක් අපේ ඉස්සරහින් එහාට මෙහාට සෙලවනකොට මේ බාහිර රූපයක් තියෙනවා කියලා හිතුවත් ඇති පින්නතුනි. ඒත් අපි ඉන්නේ අවිද්‍යාවේ. ඒත් අපි ඉන්නේ අර හැම ගලවපු හරකගේ මානසිකත්වයේ අපි ඉන්නේ. එහෙනම් ඇසට රූපයක් දකිනකොට, කනට ශබ්දයක් අහනකොට, නාසයේ ගඳ සුවඳක් විඳිනකොටම බාහිරට අත දික් කරන්න, ඇස දික් කරන්න, කන දික් කරන්න, දිව දික් කරන්න නෙවෙයි පින්නතුනි. අපි අභ්‍යන්තරේදී හබලන්න ඕන. තමා බාහිර වෙත නැඹුරු වෙලා නම් ඉන්නේ තමන් අවිද්‍යා සාගතව, තමා මාර විශේෂෙහි, මාර වසඟෙහි, මාරයාගේ ඇමට අසු වෙලයි තමන් ඉන්නේ කියන එක තේරුම් ගන්න. එහෙනම් වහාම අභ්‍යන්තරේ දෙසට එන්න. නිතරම සිහියෙන් නුවණින් ඉන්න. ඒ සිහිය නුවණ යථාර්ථයක් බවට පත්කර ගැනීමෙහි පාඩම් මාලාව තමයි මහා සතිපට්ඨාන සූත්‍රයේ විදියට භාග්‍යතුන් වහන්සේ අපට පනවන්නේ. වෙනත් විදිහකින් කියනවා නම් ආර්ය අෂ්ටාංගික මාර්ගයේ විදියට තියෙන්නේ. තවත් විදිහකින් කියනවා නම් සීල සමාධි ප්‍රඥා කියන ත්‍රිවිධ ශික්ෂාව තියෙන්නේ. හැකිතාක් දුරට මේ දර්ශනය ඇති කරගෙන දෙට්ටින්ට අනුපගම්ම සීල වාක්‍යයකු විදියට ඇතනත කියන අන්ත දෙකෙන් දුර වෙලා ස්කන්ධ පංචකයේ සමුදය දකින්න සමුදය දකිනකොට නැත කියන අන්තයට යන්නේ ඇත කියන අන්තයට යන්නේ නැහැ නාස්තිකවාදයට යන්නේ නැහැ. ඒ ඇති වන ස්කන්ධ පංචකයේ නැතිවීම දකින්න එතකොට ඇත කියන සාස්වසන්තයට යන්නේ නැහැ. මේ ඇත සහ නැත කියන අන්ත දෙකෙන්ම දුර වෙච්ච දර්ශනයෙන් කය වචනේ සංවර කරගන්න. ඒක සීලස්කන්ධයක් බවට පත් වෙනවා. අන්නේ සීලය පින්නතුනි තමන්ට කරදරයක් නෙවෙයි. අපට අනාගතයේ වෙන අනතුරු වලින් අපිව බේරවන්න බුදුහාමුදුරුවෝ අපිව මුදවන්න අපට කරුණාවෙන් දේශනා කරපු උපදෙස් මාලාව තමයි සීලය කියලා කියන්නේ. ඒ හැම සිල්පදයක්ම පින්නතුනි බුදුහාමුදුරු කෙරෙහි ඉතාම ගෞරවයෙන් ආරක්ෂා කරන්න. සිල්පද හොය හොය ආරක්ෂා කරන්න පින්නතුනි. හැම සිල්පදයකින් අපට කියන්නේ අපට අනාගතයේ තියෙන අනතුරු වලින් අපිව බේරන්න. අපිට අනාගතයේ තියෙන ලෙඩ රෝග වලින් මානසික ආතතියෙන් සමාජ ගැටුමෙන් පුද්ගලයන් අමනාප වීමෙන් පුද්ගලයන්ට අපි එපා වීම ආදී වශයෙන් අපට බාහිර ලෝකෙන් එන තියෙන කරදර වලිනුත් අපේම හිතෙන් අපට ඇතිවෙන්නා වූ පසුතැවිල්ල ආදී කුකුචේ ආදී කරුණු වලින් නිදහස් වන්නටත් තමයි මේ සීලයක් බුදුහාඳුර අපට පැනෙව්වේ. අන්නේ සීලේ ඊටාම ගෞරවයෙන් ආරක්ෂා කරමින් අඩුම වශයෙන් පංචශීලයේ තුල හරි ස්ථාවරව පිට අනුසහ කරන්න ඉඩ ලැබෙන හැම අවස්ථාවකදී මාත සීල ආරක්ෂා කරන්න. ඒක අනිත් ඇද කීය කරන්න අවශ්‍ය නැහැ. ඒක හැකිතාක් නිහඬව කරන්න. අපරකින ගුණයන්ගේ වටිනාකම තියෙන ඒවා නිහඬව ආරක්ෂා කර පමණට පුළුවන් නම් දස සීල ආරක්ෂා කරන්න. ස්වාමින් වහන්සේලා රකින්න සීකියා පද තියෙනවා. සේකියාවද 70 ගණක් තියෙනවා. ඒවත් පොතපත වලින් කියවල පුළුවන් නම් තේරුම් ගන්න උත්සාහ කරන්න, පිළිපදින උත්සාහ කරන්න. මේ සීලය රකින්න පමණට පින්තුනි, ඒ සීලයම සමාධි සංවර්ධනික සීලයක් බවට පත් වෙනවා. ඇයි එහෙම වෙන්නේ? මේ අපේ කායික වාචික සංවරයේ සීලය ප්‍රඥාවෙන් මිශ්‍ර වෙච්ච එක. එක අතකින් අනිත් අත සෝදනවා වගේ ප්‍රඥාවෙන් සීලයත්, සීලෙන් ප්‍රඥාවත් එකට සේදෙන්නට ඕන, එකට මිශ්‍ර වෙන්නට ඕන. අන්න එවැනි වූ සමාධිය පිනතුනි හිත සමාධිමත් වෙනකොට අපි නොයෙක් විදිහේ කමඨහන් බුද්ධානුස්සතිය, ධම්මානුස්සතිය, සංඝානුස්සතිය, ඡාගානුස්සතිය ආදී අනුස්සති භාවනා, පාඨවි කසින ආදී කසින, උද්දමාතක විනීලක ආදී දසාසුභ, පාඨවි ආපෝ තේජෝ වායෝ ආදී ධාතු මනසිකාර්ය, ආහාරේ පටිකුල මනසිකාර්ය, ඊළාන්ට මෛත්‍රී භාවනා ආදී බ්‍රහ්ම විහාර, මෙන්න මේ භාවනා පිනතුනි වඩන්න හුරු වෙන්න. මේව තමයි අපට සතුට ලබන්න තියෙන දේවල් පිනතුනි. මේව තමයි අපට විනෝදකාරිකා යන්න තියෙන චාරිකා පිනතුනි. මේව තමයි ප්‍රවිවේකයේ ලබන්න තියෙන අවස්ථාව. මේව තමයි අපට බුදුරජාණන් වහන්සේගෙන් ලැබිච්ච තෑගි. මේව තමයි පිනතුනි බුද්ධ ශාසනය නැමැති මහා සාගරයේ පතුලේ තැන්පත් වෙලා තියෙන රන් රෙදි මුතු මැණික් වැනි මහර්ග වස්තු. මේව පිළිපදින්න හිත සමාධිමත් වෙන්න වෙන්න පින්නතුනි සමාහිතෝ පික්ඛවේ යථා භූතං පජානාති කියපු විදියට හිත සමාධිමත් වෙන්න වෙන්න මේ තැනත්තා අනිත්‍ය බලනවා. මොකක්ද අනිත්‍ය කියලා කියන්නේ? අනිත්‍ය කියන්නේ මේ ඇස කන ආදී ආයතන, රූප ශබ්ද ආදී අරමුණු, චක්කු ධාතු ආදී චක්කු ධාතු, රූප ධාතු, චක්කු විඥාන ධාතු ආදී ධාතු ටික, රූප වේදනාදී ස්කන්ධ, නාම රූප ආදී පරිසම්පාද අංග, මේ කරුණ පිනතුනි හැම දෙයක්ම හැම මොහොතකම හට ගන්නවා, නිරුද්ධ වෙනවා. අනිත්‍යතාවයේ තේරුම් ගැනීම මේ අනිත්‍යතාවම තමයි පින්නතින බුදුහාඳුරෝ විවිධ වචන වලින් විවිධ සූත්‍රවල දේශනා කළේ. හැබැයි අනිත්‍ය කියන වචනේ ගැහුවට නම් බැලුවට නම් හමු වෙන්නේ නැහැ. තමාට කල්යාණ මිත්‍ර ආශ්‍රයෙන් දැනුමක් තියෙනට ඕන අනිත්‍යතාවය තේරුම් ගන්න. එදා බාහ්‍ය දාරුචීරයට බුදුහාමුදුරුවෝ දේශනා කළේ දිත්තේ දිට්ඨමත්තං කියලා මේ අනිත්‍යතාවයමයි. එදා බුදුරජාණන් වහන්සේ කස්සක මහණුන්ට යං කිංචි සමුදය ධම්මං සම්බන්තං නිරෝධ ධම්මං කියලා දේශනා කළේ මේ අනිත්‍යතාවයමයි. එදා පංචවග්ගීය භික්ෂූන්ට චක්කුං අනාත්තා කියලා දේශනා කළේ මේ අනිත්‍යතාවයමයි. මහා සතිපට්ඨාන සූත්‍රයේ වේලාම එදා කුරුරට වාසීන්ට දේශනා කළේ සමුදය ධම්මානුපස්සේ විහෙරති, වය ධම්මානුපස්සේ විහෙරති කියලා දේශනා කළේ මේ අනිත්‍යතාවයමයි. අනිච්ඡාවද සංඛාරා උපාද වය ධම්මිනෝ උපජ්ජිත්වා නිරුද්ධන්ති කියලා දේශනා කළේ මේ අනිත්‍යතාවයමයි. පිනතුනි එදා සරියුත් හාමුදුරන්ට අසජි හාමුදුරෝ යේ ධම්මා හේතුප්පවවා තේ සංහේතුන් තථාගතෝ ආහ කියලා දේශනා කළේ මේ අනිත්‍යතාවයමයි. එදා බුදුරජාණන් වහන්සේ අනාථපිණ්ඩිකාදී සිටුවරණ දේශනා කළේ අස්මේ සති දන් හෝති අස්මින් අසති දන් හෝති කියලා. ඒත් මේ අනිත්‍යතාවයමයි. අවිද්‍යාපක්ඛ සංඛාරා කියලා මහානිදාන සූත්‍රයේ දැක්වෙන විස්තරයේ ඒ අංග සියල්ලෙම දැක්වෙන්නේ මේ අනිත්‍යතාවයමයි. සම්බේ සංඛාර අනිච්ඡ, සම්බේ සංඛාරා දුක්ඛ, සම්බේ ධම්මා අනාත්තා කියලා දේශනා කළේ මේ අනිත්‍යතාවයමයි. යදනිච්ඡන් තන් දුක්ඛම් යන් දුක්ඛන් තදනත්තා කියලා දේශනා කළේ මේ අනිත්‍යතාවයමයි. පිනතුනි ඒ නිසා මේ හැම දෙයකම තියෙන යථාර්ථය මොකද්ද? පෙර නොතිබී හටගෙන ඉතුරු නැතුවම නිරුද්ධ වෙනවා. අවසාන වශයෙන් පිනතුනි අපට බලන්න තියෙන්නේ මොකද්ද? එක වර්තමාන සිතුවිල්ලක් විතරයි. සිතට සිතුවිල්ලක් එනකොටම හිතන්න මේ සිතුවිල්ල ස්කන්ධ පංචකයක එකතුවක්. රූප වේදනා සංඥා සංඛාර ඇතුළු මේ ස්කන්ධ පංචකයක් සහිත ලෝකයක් තමයි මා මේ අත්විඳින්නේ. ඒ සිතුවිල්ල තමයි විඳිනකොට බාහිර රූපයක් ගැන නම් ඔබ හිතුවේ හිතනකොට ඒ හිතන රූපය මේ මොහොතේ නෑ. ඒ නිරුද්ධ වෙච්ච රූපය ගැන තමන් මනායතනෙන් හිතුවේ කියලා ඒ නිරුද්ධ වෙච්ච රූපයක් තමා දකින දක්ෂවනොතින් එදාට චක්කුංච පටිච්ච රූපේච උප්පජ්ජිත කියන මදුපිණ්ඩික සූත්‍රයේහි මේ සංසාර චක්‍රයෙන් මිදිලා චක්කුං අසති රූපං අසති චක්කු විඥානං අසති කියන සංසාර චක්‍රයෙන් මිදුණු වූ දර්ශනය තුලයි ඔබ ඉන්නේ කියලා ඔබ සතුටටපත් වෙන්න. එදාට අපි රැස් කරන්නේ පුඤ්ඤාදි සංඛාරවත් අපුඤ්ඤාදි සංඛාරවත් ආනෙන්ජාදි සංඛාරවත් නෙවෙයි. එදාට අපි කළු කර්මවත් සුදු කර්මවත් කළු සුදු දෙකම මිස කර්මවත්වත් එදාට අපි රැස් කරන්නේ නැහැ පින්නතුනි. එදාට අපි මොන කර්මද රැස් කරන්නේ? එදාට අපි රැස් කරන්නේ අත්තිබික්කවේ කම්මං අකන්නසුක්ඛං අකන්නසුක්ඛං අකන්නසුඛ විපාකං කම්මක්ඛයය සංවතති. කර්මස්සේ කිරීම සඳහා හේතු වන කළුත් නොවන සුදුත් නොවන පයෝගාවේ සංඛාරයයි එදාට අපි රැස් කරන්නේ. එදාට පින්නතුනි අපි රූපය තුල යපිලා නැහැ. රූපං ආත්තතෝ සමුනු කස්සති රූපය ආත්මයි කියලා දකින්නේ නැහැ. රූපවන්තං වාත්තානං කියපු විදියට රූපය ආත්මයක් තියෙන දෙයක් කියලා අපි හිතන්නේ නැහැ. අත්තනිවා රූපං ආත්මය තුල රූපය තියෙයි කියලා අපි හිතන්නේ නැහැ. රූපස්මින් වාත්තානං රූපය තුල ආත්මය බැසගෙන තියෙයි කියලා එදාට අපි අනුමනින් මෙනෙහි කරන්නේ නැහැ. මෙන්න මේ විදියට පින්නතුනි වේදනා සංඥා සංඛාරාදී මෙන්න මේ සෙසු ස්කන්ධ පිළිබඳවත් අපි නොනින් මෙනෙහි කරනවා. ඒ රූපාදී කිසිදු ආයතනයක ස්කන්ධයක හිත සහිත නොපිහිටෙන යම් කිංචි සමුදය ධම්මං සම්බන්තං නිරෝධ ධම්මං කියන දර්ශනය තුළ අඛණ්ඩව සිටීමට අපි උත්සාහ කරනවා. අන්න එතෙන්දී අපි විඥාන චර්යාවක් විදියට රාග දේශ මොහයෙන් තොර වූ උපේක්ෂා සාගතව ලැබුණ අතීත විපාකයේ අපි අඥාන චර්යාවක් කරා නොගිහිල්ලා අපි ඥාන චර්යාවක් තුළට යොමු කරගන්නවා. එදාට විඥාන චර්යාව අඥාන චර්යාවකට නොගිහිල්ලා අපි ඥාන චර්යාව තුළ ඉඳගෙන අනිච්ඡානුපස්සී, අනත්තානුපස්සී, දුක්ඛානුපස්සී, විරාගානුපස්සී, නිරෝධානුපස්සී ආදී වශයෙන් කියපු විදියට විදර්ශනා මානසිකාරයෙන් අපි ඉන්නවා. අපි යම්කිසි විදියක ඇසින් දකින රූපය ගැන විදර්ශනා කරමින් ඉන්නවා නම් ඒ මොහොත තුල පින්නතුනි අපි බාහිර රූපය තුල යපිලා නැහැ. ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ බාහිර ලෝකයේ පිළිබඳ විතරක් නෙවෙයි, බාහිර ලෝකයක් නැහැ කියලා අභ්‍යන්තරයට ඇවිල්ලා විඥානය තුලවත් යපෙන විඥානවාදීනොත් නිදහස් වෙලා මේ භෞතිකවාදී විඥානවාදී කියන දෙකෙන්ම නිදහස් වෙච්ච එයා ආර්ය දර්ශනින් යුතු පුද්ගලෙක් බවට පත් වෙනවා. එයා විදර්ශනා ඥානෙන් යුක්ත පුද්ගලෙක් බවට පත් වෙනවා. එදාට ඔහු නාම රූප දෙකෙන්ම නිදහස් වෙන පුද්ගලෙක් බවට පත් වෙනවා. යත්ත නාමංච රූපංච අශේෂං උපරුජ්ජති. ඒ වගේම පටිගං රූප සංඥංච එත්තේ සාචිද්දතේ ජඨං කියපු විදිහට මේ නාමයේ නාමයේ තනමත් නිරුද්ධ වෙන, රූපේ රූපයේ තුලම නිරුද්ධ වෙන, නාම රූප දෙකෙන්ම නිදහස් වෙන, සමුදේවය දකින, ආස්වාද ආදීනව නිස්සර දකින, අවසානයේහි නිරෝධය දකින පුද්ගලෙක් බවට පත් වෙනවා. මෙන්න මේ පුද්ගලයා පින්නතුනි සැපසේ ජීවත් වෙනවා. වෛර කරන ලෝකයේහි වෛර නොකරන කෙනෙක් බවට පත් වෙනවා. ලෝභය පසුපස හමායන ලෝකයේහි ලෝභ නොකරන කෙනෙක් බවට පත් වෙනවා. රාගාදී මානසික රෝගවලින් පෙළෙන ලෝකය තුල ඒ මානසික රෝගවලින් සුවපත් වෙච්ච නිරෝගී කෙනෙක් බවට පත් වෙනවා. ඒ වගේම කිසිඳු දෙයක් කෙරෙහි ආසාවක් නැතුව ආවස්සර දෙවියන් වගේ, මාර්ගඵලලාභී උතුමන් වගේ, නික්ලේශී සීනාශ්‍රවයන් වහන්සේලා වගේ ජීවත් වෙන ප්‍රඥාවෙන් අභිෂේක ලැබපු උත්තම මනුෂ්‍ය රත්නයක් බවට පත් වෙනවා. ඔහු එදාට බාහිර රූපාදීනොත් මිදිලා, අභ්‍යන්තර සිතිනොත් මිදිලා, ඔහු සම්පූර්ණයෙන්ම ප්‍රඥාවෙන් හේතුඵල දහමින් ජීවත් වෙන, එහෙත් අප්‍රමාදීව තවදුරටත් ස්කන්ධ පංචකයේ සමුදය බලමින් මේ උතුම් සදහම් නිවන පණිවිඩයේ ලෝකයට දෙන්නට දිවාරය දෙක්කී කටයුතු කරන දැඩි වීරියවත් පුද්ගලයෙක් බවට පත් වෙනවා. ඔහු තමා ලබා ගත්තා වූ මේ ආධ්‍යාත්මික සුවය මුළු ලෝකයටත් දායාද කරන්නට නිරතුරුව ක්‍රියා කරන පුද්ගලයෙක් බවට පත් වෙනවා. පින්වත්නි, අද අප සාකච්ඡා කළේ ත්‍රිපිටකයේහි සූත්‍ර පිටකයෙහි යන සංයුත්ත නිකායෙහි සඝාතක වර්ගයේහි වුට්ටේ සූත්‍රයයි අද අප සාකච්ඡා කරේ. උඩන නැගෙන දේවල් වලින් උතුම්ම දේ විද්‍යාවයි, පහලට වැටෙන දේවල් වලින් උතුම්ම දේ අවිද්‍යාවයි. පාගමනින් ඇවිදලා යන පුද්ගලයන් අතරින් සංඝරත්නිය උතුම්, කතා කරන අතරින් බුදුරජාණන් වහන්සේ උතුම් කියන මෙන්න මේ කරුණු හතර අතරිනොත් විශේෂයෙන්ම උඩන නැගෙන දේවල් අතරින් විද්‍යාව, ප්‍රඥාව කියන මෙන්න මේ කරුණයි අද අප විශේෂයෙන්ම සාකච්ඡා කළේ. ඒ ප්‍රඥාව එකතකින් අපි සුතමේ ඥාණයෙන් දැනගෙන අනිත් අතින් චින්තාමය ප්‍රඥාවෙන් නිතර මෙනෙහි කරමින් භාවනාමය ප්‍රඥා විදියට සමත විදර්ශනාවලින් ස්ථාවර කරගන්නට අපි දක්ෂ වෙන්නට ඕන. එහෙම සිද්ධ කරන පමණට පින්නතුනි අපදාන සෝබිනී ප්‍රඥා කියන විදියට අපේ චරිතයෙන් ඒ ප්‍රඥාව සෝබමාන වෙනවා. පඤ්ඤා නරවණං රතණං කියන විදියට මිනිසයන්ට උතුම්ම රත්නයේ බවට ඒ ප්‍රඥාවපත් වෙනවා. ඒ විතරක් නෙවෙයි ධර්මයේ සඳහන් කරන පඤ්ඤා පාසාද මාරුයිහ අසෝකෝ සෝකිනීම් පඤ්ඤං. ප්‍රඥාව නැමැති කන්ද මුදුනට, පර්වතයේ මුදුනට නැගලා ප්‍රඥා නැති අවිද්‍යාශයත ලෝකයේ දුක් විඳින සත්‍යයන් ලෙස කරුණාවෙන් බලලා ඒ සත්‍යනොත් ඒ නිදහස් කරන පුද්ගලෙක් බවට ඔහු පත් වෙනවා. ඉතින් මේ උතුම් ප්‍රඥාව, සම්මා දිට්ඨිය, විද්‍යාව මේ උඩට නැගෙන දේවල් වලින් උතුම්ම දේ වුණෝ මේ සම්මා දිට්ඨිය ලබා ගන්නට අපේ කල්‍යාණ මිත්‍රයන් ආශ්‍රය කරමින්, සද්ධර්ම ශ්‍රවණය කරමින් උපරිම ලෙස සතර සතිපට්ඨානය දෙන්න උත්සාහ කරමු. ඒ සඳහා ඔබට ශක්තිය, ධෛර්යය, නිරෝගී භාවය, දිගාසිරි සම්පත් ලැබේවා. ඇස් කරගත් නියුතුම් පුණ්‍ය ධර්මවල හේතුවෙන් ඔබ අප හැම දිනාටම මෙලොව වශයෙන් සුවපත් භාවයත්, සසර ජීවිතයේ සුවපත් භාවයත්, ඒ වගේම ප්‍රාර්ථනානුකූලව උතුමෝ නිර්වාණ අවබෝධයත්